පෙරවන් සරණයි අදත් අපි සුපුරුදු පරිදි එක්වෙන්නේ අඟහරුවාදා දවසේ කරන ධර්ම සාකච්ඡාවටයි අද 2017 ජූනි මාසේ 6 වෙනිදා මේ අද පවත්වන ධර්ම සාකච්ඡාවට විශේෂයෙන්ම සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල මහාචාර්ය කොග්ගල්ගේ මහත්මයා අකෝබේ මහත්මයා ඔබතුමාව සාවනක ශිෂ්‍යත්ව වෙනින් අපි තාමත් ගෞරවයෙන් පිළිගන්නවා මම යොමු වෙන සමිතිය ආරාධනා කරන සමිතිය ඔබතුමාට අද සාකච්ඡාව ආරම්භ කරන බවින් දැක්වුවා තමයි හොඳයි සරුවන් සරණයි හැම දෙනාටම අද අපි සාකච්ඡා කරන්න හිතේ යමක සූත්‍රය මේකට කලින් දවස්වල අපි යමනද සිසංවාංශ සාකච්ඡා කළා ඒ කියන්නේ කතා කරන්න හිතේ තේරවද්දී මේ තියෙන සංයත්තනිකාය ඛණ්ඩවස්ස පාළි ඛණ්ඩ සංයත්තය තේරවද්දී කියන කොටස මේ තේරවද්දී හරි වටින සූත්‍රවල එකතුවක් තියෙනවා මතකයි කලින් ආනන්ද සූත්‍රයේ වගේ ආනන්ද සාමණේර ප්‍රවන්නේ ඒ සූත්‍රය ඒ වගේ සූත්‍ර කිහිපයක් තියෙන දඩගත් සංයුක්තය සංයුක්තනිකායි කන්දවර්ගකාරී කන්ද සංයුක්තය තේරවස්ස ඒකේ යමක සූත්‍රය කියන එක මේකේ ප්‍රධානම දේ තමයි සමහර විට අපි හුඟක් අය බෞද්ධ පිරිස ධර්මයේ පොළණ අය පිරිස ඉන්න පුළුවන් වැටෙන්න පුළුවන් දෘෂ්ටි ගැන කතා කරනවා. ඒකට ඒ කාලේ එක මත කියන්නේ අපි දැක්කේ එක මත. දැන් අපිට ඒක මතය තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙහෙමයි කියලා ධර්මය ගැන කතා කරද්දී හිතෙන්න පුළුවන්. ඒවා පිළිසිදු කරගන්නට උදව් වෙනවා මේ තියෙන සූත්‍ර. මේ ඒ කාලේ සිටියා ජේතවනේ අනාථපිණ්ඩික ආරාම කියන ඒ ජේතවනේ පරිස්සම්ඳුරෝ වැඩ වාසය කරන කාලේ භික්ෂුවක් සිටියා යමක කියලා. තේනකෝපන සමයේද යමකක්ෂ නාම භික්ෂුණෝ ඒව රූපං පාපකම් විච්චිගතං උප්පන්නං හොති. එන්න මෙහෙම කියන දෘෂ්ටියක් ඇති වෙනවා කියලා. මොකද ඒ දෘෂ්ටිය සතාහං භගවතා ධම්මං දේශිතං ආජානාමි. සතාහං භගවතා ධම්මං දේශිතං ආජානාමි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය එන්න මේ විදිහට මම තේරුම් ගත්තා. සතාහං භගවතා ධම්මං දේශිතං ආජානාමි. මමද තේරුම් ගත්තේ යථා සීනාස්සව භික්ඛු. සීනාස්සව භික්ඛු. ඒක අපි දන්නා සීනාස්සව කියන්නේ රහතන් වහන්සේට කියනවා. අදහම් කරනවා ඒ රහතන් වහන්සේ කායස්ස දෙහෙදා උද්විජ්ජති විනාශති මේ කය බිඳිලා තැබිලා විනාශ වෙලා නිසාම සවිදියට අපි ගන්නවා මරණයටපත් වෙනවා කියන එක අපි පිළිගනිවන් පානවා කියලා සඳහන් වෙන තැන. යථා තීනාස වූ විදිස්සු කායස්ස දෙහෙදා උද්විජ්ජති විනාශති න පෝති පරං මරණාති. පරං මරණාති. මරණයෙන් පසුව න හෝති. හෝති කියන්නේ ඉන්නවා කියනවා වගේ. න හෝති කියනකොට නැහැයි කියන අදහස. ඒකට රහතන් වහන්සේ කය බිඳිලා දිනාම මරණයට පත් වෙනහින් පස්සේ නැතයි කියන අදහසක්. බුදුරජාණන් වහන්සේ ධර්මයේ මම තේරුම් ගන්න තියෙන්නේ මෙහෙමයි. රහතන් වහන්සේගේ කය දිවිලා දිහාම මරණයටපත් වෙනාම ඊට පස්සේ ස්වත්මක් නැහැ කියන. අපිට ඔක එක එක විදිහට එන්න පුළුවන්. රහතන් වහන්සේ පිටිනන්තයවට පස්සේ උපදින්නේ කියන ස්වභාවය. ඉතින් මම හිතනවා මේ බෞද්ධයෝ ගොඩාක් වෙලාවට හිතාගෙන ඉන්නේ රහත් වෙලා පිටිනන්තයවට පස්සේ නැවත උපදින්නේ නැහැ. ආයේ සත්‍යක් නැහැ කියන අදහස. එනමයි මේ අදහස යථාකිනාසෝ විදිකෝ කායස්ස දෙහිදා උද්ධිජ්ජති නස්සති නහෝති පරං මරණාති කියන අදහස ඇතේනවා. එතකොට මේක අහපෝ අනිත් භික්ෂුන් වහන්සේලා මේ යමකස්ස ස්වාමීන් වහන්සේ හම්බ වෙන්න යනවා. හම්බ වෙලා සතුට සාමී කියේ යෙදිලා එතන සම්මෝදන්‍යං කසංසාරණ්‍යං වීතිකාරෙක්වා ඒකමන්තන් නිසින්දී ඒකත්පත්ස වාඩිලා ඉන්න ගමන් කතා කර කර ඉති ඒකමන්තන් නිසින්නා කෝසේ දුක්ඛ ආත්මන්තං ඒක යමකම් ඒකදෝ යමක සාමීන් වහන්සේගෙන් එහෙම අහනවා. මම දහන්නේ පත්තං කිරසේ ආවුතෝ යමක. පත්තං කිරසේ ආවුතෝ යමක. යමක ස්වාමීන් වහන්සේ ඇත්තද මේ කියන කතාව? පත්තං කිරසේ ආවුතෝ යමක. මොකද දේව රූපං පාපකං දිස්සිතං උප්පන්න. එන්න මේ විදිහේ පාපක දෘෂ්ටියක් උප්පන්න කියලා කියන්නේ ඇත්තද? සබ්ද දෘෂ්ටිය අර වචන තුනක් තියෙනවා. සතාහං භදවතා බ්‍රහ්මං දේසි සංආජානාමි යථා සීනාසෝ භික්ඛූ කායස්ස දේදා සුද්ධිච්ඡති නස්සති නහෝති පරං මරණාති. එතකොට යමක ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා. ඒවං ක්වාහං ආවුතෝ. ඒක ඇත්ත. ආයෙත් නැති. වාහන් ආවුතෝ භගවතා ධම්මං දේශිකං ආජාන. භාග්‍යවතුන් වහන්සේ දේශිත ධර්මයේ මම දන්නේ මෙහෙමයි. කොහොමද? සීනාසවෝ භික්ඛූ කායස්ස දේදා උද්ධිච්ඡති නස්සති න හෝති පරං අරණාති. කියලා තමයි මම දන්නේ. කියලා පිළිතුරු දෙනවා යමක ස්වාමීන් වහන්සේ නේ අනිත් ස්වාමීන් වහන්සේට. සද අනිත් ස්වාමීන් වහන්සේලා කියනවා මා ආවුතෝ යවත එවන් අවත මා භගවන්තං අසහාසුච්චි නහි සාදු භගවතා අභාසුච්චන මා ආවුතෝ යහත එවන් අවත ආයස්මත් යමතේනේ එහෙම කියන්න එපා. මේ භාග්‍යවතුන් වහන්සේට අභිරුතෙන් චෝදනා කරන්න එපා. සහදේවතුන් වහන්සේ නහි භගවා හේවන් වදෙය. භාග්‍යන් භාග්‍යවතුන් වහන්සේ මෙහෙම දේශනා කරලා නැහැ. නහි භගවා හේවන් වදෙය. කොහොමද? සීනාසවෝ භික්ඛූ කායස්ස දේදා උද්ධිච්ඡති සීනස්සති නහෝති තරං මරණාති. සීනාසවෝ භික්ඛූ කායදී කියලා ගියාට පස්සේ මරණයෙන් පස්සේ නැහැ කියන කතාව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. නහෝති පරං මරණාති කියලා. එවන් පිකෝ ආයස්මා යමකෝ තේවි දුක්ඛු විච්ඡමානෝ. මේ කියපු කතාව අනිත් විච්ඡමාන වහන්සේලා මෙහෙම කිව්වහම ඒ යමක හාමුදුරුව සතේව තම් පාපකම් දික්ඛිතං කාමසා පරාමාසා අභිනිවිස්සවෝ හරති. ඒ කියපු දෘෂ්ටියම සතින් දැසගෙන සාමාස කරලා ඒකම ඉඳන් අනිත් පැත්තට කියනවා සතාහං භගවතා ධම්මං දේශිතං ආජානාමි යථා තීනාසෝ විදික්ඛූ ආයස්සරේදා උද්ධිච්ඡති නස්සති අහෝති පරං මරණාති කියලා. මෙතන ඒ කියපු කතාවම කියනවා. ඒක වෙනස් කරන්නේ නැහැ. ඒක මොකද මේ අනිත් ස්වාමීන් වහන්සේලා කරන්නේ? ඒගොල්ලෝ බෙහෙවිලා සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මොන දැනනවා අතකෝතේ දිස්සුතා යාසන එන යස්මා පරිසුත්තෝ චේන ප්‍රසංකම් උපසංකමෙස්වා යස්මන් සංසාරිකුත්තං ඒතද ഘോഷ පරිසුත්ත පාණෙන් වහන්සේට මෙහෙම කියනවා යමකස්ස නාම ආවුතෝ පරිසුත්ත පරිසුත්ත පාණෙන් වහන්සේ යමක කියන පාණෙන් වහන්සේ ඉස්කෝනා ඉවර උපම් පාපකම් දෙක සංස්පන්න ඒ දික්ෂුවට නැන්න මේ පාපක දෘෂ්ටියක් ඊට දිලා කියනවා මොකද සතාහම් භගවතා ධම්මං දේශිතං ආජානාමි යතාත ඊනාසෝ පිස්සෝ කායස්ස තේජා උද්ධිජ්ජති නප්පති නහෝති කරං අරහා මේකේ දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවා සාධායස්නාකාරි දුක්ඛෝ යේන යමකෝ පිස්සෝ දෛනුක සංසමති අනුසම්ප්‍රාණ උපාදාය සාරිපුත්තයන් වහන්සේ මේ යමක භික්ෂුවට අනුසාන අනුකම්පා කරලා උන්වහන්සේට මේක තේරුම් කරලා දෙන්න කියලා. අදිවාසයේදී කොහොමද සාරිපුත්තෝ තුන්වෙනි භාවය. සාරිපුත්තයන් දුන්නේ තුන්වෙනි භාවය කියන්නේ ඒකට මොකුත් කියන්නේ නැහැ. ශබ්දවල හිතියා. ඊට පස්සේ වෙලාවට අතකෝ ආයස්මා සාරිපුත්තෝ සායම් සම්යම් ප්‍රතිපල්ලානා උත්සව වෙන ආයස්මා යමකෝ තෙන් ප්‍රසංකම්. සේදාවක දෙහිලා සාරිපුත්ත සාමණේරයන්ගේ ධමක සාමණේරයන්ගේ මන දෙනවා. ප්‍රසංකමස්වා ආයස්මතා යමකෙන් ප්‍රත්‍යයෙන් සම්මෝති. ඒදිවට ඒනියම්කට හංගු එක්ක සතුට සාමින්ති යෙදිලා ඒකමන්තන් ඉතිනෝ පෝ ආයස්මතා සාරිපුත්ත අන්තං යමකං ඒකද ලෝච. යමක සාමණේරයන්ගෙන් ඇහුවා මේ විදිහට. මොකක්ද ඇහුවේ? පච්ඡං කුරතේ ආවසෝ යමක අත්තද මේ යමක ආයස්මතෙන් ඒ රූපම් පාපකම් දිට්ඨියකන් උප්පන්නා මේ විදිහේ පාපක දෘෂ්ටියක් පිටුනාය කියන්නේ තත් සතාහං දෙවතා ධම්මං දේශිත නාජානාමි යතා තීනසෝ වික්ඛු කායස්ස දෙහිදා උච්චිත්‍යේ නක්ෂති නහෝති තරං මරණාති කියලා දැන් හෝති තරං මරණාති මරණයෙන් පස්සේ නැහැ කියලා. ඔතේ යමකාම කිරුත්ත වෙනවා. ඒවන් කාහනාවුතෝ. ඒක ඇත්ත. ආයිස්මක. සදවතා ධම්මං දේශිතං ආචානං. ධාතිය සංඝාන්තකේ ධර්මය වෙනවා. ඉතින් එහෙමයි. කොහොමද යසාදීන අසෝදිස්සෝ කායස්ස වේදා උද්දිච්චින්නක්ෂති. අහෝති තරං අරණාති කියලා. සවත නැන්නේ සරිස්ථාම් දුරන්සත් ඒ විදිහටම සර දෙනවා. කොතනින්ද මේක අපි මේ දැන් පරිස්සම්ගරන්ගේ ඉස්ත්‍රේ බලන්න කලින් ආන්න කලින් අපි එක්ක කතා කරලා බලමු මේ ඔක්ක මේ කියන කතාව කොහමද තේරුම් ගන්නේ මෙන්න මේ මතය අපේ මතය රහතන් වහන්සේ මේ කය දිඳිලා දියාට පස්සේ එහෙම නැත්නම් මරුණයින් පස්සේ නැහොති ඉගෙන අන්තයවට පස්සේ නැත අසං ඉපත් උපදින් නැත අත ගන්න නැත පවතින් නැත නමෝ පිටියක් අපි අහලා තියෙනා ඉනස්සින් ප්‍රතිදාන් හොති ඉනස්සින් ප්‍රතිදාන් නාහෝති කියන කතාව පුතහලා තියෙනවා අපිට මෙන්න මේක ගැන මේ අපේ හිතන්නේ කියලා අපේ සල්යන මිත්‍රයන්ට ඒ අවස්ථාව දෙනු අදහස් කියමු කරන්න කැමති කෙනෙක් සමන්ත මේක වැටෙන හැටි පොඩ්ඩක් විස්තර කරන්න බලන්න පෙරවන් සරණයි. සේවන තමයි පොඩි මාත කොක් කලමිතේ අවස්ථාව තියෙනවා ඒක දෙන්න. මේ සූත්‍රය අහන්න කලින් නැති කෙනෙක්ගෙන් අහුවොත් එහෙම සාතන් වහන්සේ මරණයමත් ඉන්නවද කියලා දෙන උත්තරයක් තමාට දෙන්න හිතලා කියනවත් හිතලා දැන් මේ අහපු කොටස් ගැනත් හිතලා දැන් කිසි විදිහක අදහසක් හෝ ප්‍රශ්නයක් ඉතිරෙන්න පුළුවන් කල්යන මිත්‍රන්ට සර්වන් තමයි. දැන් මම චිත්‍ර මාස්නේ කියවෙන්න චිත්�ර මාස්නේ සූත්‍රයන් නම් තේරෙන්නේ දැන් සාතුනන් චකින කියන සඳහන් තියෙනවා. කියන්නේ මේ දෙකේ තියෙන මුතකාරු කියන්නේ සාතුනන් චකින චිතය දැන් ඊළඟට මේ කියලා. කියන අදහස වගේ මේක මෙතන කියෙන්නේ කියලා මේ අත නැත කියන එක තේසියෙන් උතුම් ඒ දෘෂ්ටි නේද මේ තවතින්නේ කියන තවදී යුතුනා කොටුරු මාතේ මේකම අපි අහලා දැනගන්නු පුළුවන් සත්. හඳයි අපි වසක් වාස්තරක් මෙලාම බලමු වසන්ත මාසේ අමුතුමාට ඔය ආකාරයෙන්ද මෙතෙක් කළා කරපු විස්තරය තේරුම් ගත්තේ ඒවා සිරුවන් සරණ ජීවිතාතුම එතෙන් අපිටම අපි ඔත සූත්‍රයේ කියන විදිහට අපිට තේරෙන්නේ අපි මේ ගස්ලක ධර්මය හදාලා දුන්න නැත්නම් ඉතින්ම රහතන් වහන්සේ කියලා කෙනෙක් සිටියා ඒ රහතන් වහන්සේ පිළිබඳව ජාව මරණයටපත් වුණා ඊපස්සේ උන්වහන්සේ මේ නැවත ජීවත් නැහැ කියන අර්ථයෙන් තමයි එහෙම අපිට හිතෙන්නේ. නමුත් අපිට ජනරත මේක ධර්මය දැනගන්නකොට ඒකට වඩා වෙනස් විදිහකට අපිට අහගන්න පුළුවන් මහත් ඵලයටපත් වෙනවා කියන මොකක්ද කියන එක ඊටපත් වෙන දේවත් ඒ දෘෂ්ටිගත වෙලා නිසා කියලායි මේ ස්වාමීන් වහන්සේ ධනක ස්වාමීන් වහන්සේ වගේ දෘෂ්ටිත් ආලේ ඒකත් අපිට සිහින වුණා මේ දක්වා එහෙම තමයි තීරණ ගන්න තියෙන්නේ අපි කවුරුත් අහලා දැනගන්න මේ සුද්ධිත් අපි අහලා තියෙනවා සීනාජා අතිජාතිය ක්ෂය කරනවා කියලා. නැවත ඉපදීමක් නැහැ. ඒ අපි තේරුම් ගන්න තියෙන්නේ ඔය උපදින්නේ නැත්නම් මරුණයි සත්‍ය කියන කතාව අපි දැනගන්නේ නැහැ. මරුණා කියන වචනේ යොදන්නේ රහතන් වහන්සේට. මේ නිසා අපි කියනවා රහතන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උපදින්නේ නැහැ කියලා. ඉතින් මේක කියනකොට මට හිතුනේ මේ කතාවමනේ මේ හාමුදුරුවෝ කියන්නේ. දීනස දුක්ඛ කායස වේදා උද්දීසිය දීනස තිනහෝති තරම් මරණාති කියලා. මට හිතෙනවා අපේ මේ කියන්නේ බෞද්ධය වැඩි හරියක් 199ක් විතර ඉන්නේ මේ මතය කියලා. ඒ නිසා මට දෙයට විමසලා තේරුම් ගන්න අවශ්‍ය තැනක්. අපේ සික්කමහත්මිය හොඳ අදහසක් දුන්නා. දැන් රහතන් මහන්සේ මරුණයින් පස්සේ නැහැයි කියන එක මතය එන්නේ මරණ කලින් කියන පිරිනිවන් පාන්න කලින් කය විදිලා යන කලින් උන්වහන්සේ ඉඳලා තියෙනවා කියන අදහස. පිරිනිවන් පාන්න කලින් රහතන් වහන්සේ ඉඳලා තියෙනවා පිරිනිවන් පෑවට පස්සේ තමයි නැති වෙලා යන්නේ කියලා. මෙතෙන්දි කෙනෙකුට එන්න පුළුවන් දැන් මේක වැරදි මතයක් කියන්නේ එහෙනම් මේ පිරිනිවන් පෑවට පස්සේ යම්කිසි ස්වභාවයකට පවතිනවාද කියලා. මොකද සමහර වෙලාවට අපිට අහන්න ලැබෙන අය ඒක විදිහට මේ විශ්වයේ ඉතුරු වෙලා තියෙනවා ශක්තියක් වශයෙන් ඒක ආකාරයෙන් එහෙම කතාවක්ද මේ කියන්නේ කියලා ඒකත් අපි වෙනසලා දැනගන්න. මොකද කය දිගලා දිහාම ගියාට පස්සේ නැහැ කියන්නේ එක පැත්තක් තමයි කය දිගෙන්න කලින් ඉඳලා තියෙනවා කියන එක. දෙවෙනි අදහස තමයි මේක වැරදි නම් මේ කය බිඳවට පස්සේ එහෙනම් පොහේ හරි ඉන්නවද මොකක් හරි යම් කිසි ආකාරයකට යම් කිසි ප්‍රශ්නක් තියනවද කියන එක ඒ ගැනත් මම කැමතියි කාට හරි මොනවා හරි මේකට සාකච්ඡාවට එකතු වෙන්න අදහසක් දෙන්න පුළුවන් නම් කැමති කෙනෙක් කතා කරන්න ඉතින් අපි මම හිතන්නේ නම් කියලා කතා කරන කෙනෙක් ඉන්න අවශ්‍ය නැහැ. Tamanta adahasak tiyenona hari ho werradi ho ee tenade prakasha karanna eka hemawathama udawwak wenawa me dahama therum ganna. Therum saranai. ඔව් සර්මයි කොතරම් මහත් අපි හිතනවා මේ සමාන අපි මේ අනුරුද්ධ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා ස්වාමීන් වහන්සේට සම්බන්ධ වීමට හැකියාවක් තියෙනවාද අපිට අදහස් කතා කිරීම වශයෙන් ස්වාමීන් වහන්සේ සර්වන් සර්මයි යම් කිසි අපහසුතාවයක් ඇති හොඳයි කොග්ගලගේ මාස්ටර් මට හිතුනේ ඇත්තටම දැන් අපිමු රජ කෙනෙක් මම මේ උදාහරණයක් හැටියට ගන්න කැමති දැන් රජ කෙනෙක් කියනවා මේ රජ කෙනෙක් කියලා අපි මොකද යම් කිසි රටක රාජ්‍ය කරන රජ කෙනෙක් කියනවා ඒකට කවුරු හරි ඇහුවොත් මේ රජ්‍යරුව නරවයින් පස්සේ ඉන්නවද කියලා එතකොට ප්‍රශ්නයක් වෙනවා මේ රජ්‍යරුව කියනකොට අපි දැන් එයා කෙරේ විශේෂ යම් කිසි ගතිගුණයක් නැත්නම් සානාන්තරයක් තමයි රජුරුව කියලා කියන්නේ. එතකොට ඒ සානාන්තරය දරන ඒ රජතුමා නර්මයෙන් පස්සේ ඉන්නවා කියලා හෙවත් එතන උත්තර දෙන්න අපහසුතාවයක් වගේ තියෙන බවක් වගේ හැංගෙනවා. මොකද මේ එහෙම දෙයක් ගැන අපිට හිතා ගන්න බැරි කියලා. ඉතින් මට හිතෙනවා ඒකත් ඒකත් මගේ හිතට ආව මේ ඔබතුමා මේ ප්‍රශ්නේ අහනකොට ඒකත් මට හිතෙච්ච විදිහට එහෙම එකක් ගැන හිතා ගන්නවත් බැහැ කියලා දැනුනා. මේ විදිහම මට පොඩි සමානතාවයක් වගේ දෙයක් ආවා. ඒක මම ඉදිරිපත් කරනවා මේක එක එක්කෙනා එක එක විදිහට තේරුම් ගන්නේ නමුත් මට ඒක මතක් වුන නිසා මම හිතුවා සඳහන් කරන්න කියලා. ඉතින් ආයි කල්යනා මිත්‍රන්ට පුළුවන් එකතු වෙන්න සාකච්ඡාවට කරනවා කියලා සේවන් කරන්න. සර්වසර්ගයි මට දැන් මේ ධර්ම ශක්ති හරි හදාගන්න ඉස්සෙල්ලා ඉතින් දැන් අපි දැන් ධර්මයේ ඉගෙන ගන්නවා දැන් රහතන් වහන්සේ කියනවා රහත් වෙලා ඉන්නවා රහත් කෙනෙක් කියන්නේ මොකද්ද නිවන කියලා අපි කියලා කියනවා නිවන කියලා තමයි කියනවා එහෙම නැතුව දියා වගේ අපි කියන පොඩ්ඩල්ගේ මහත්මය බලන්න වසන්ත මහත්මයා තව කතා කරන්න සර්වන් සර්ණයි පිළිගනාතුම ඇහෙනවද කොග්ගලගේ මහත්මයා අපිට නෑ නේද ඒක තමයි අපිට ඇහෙන මම හිතන්නේ කොග්ගලගේ මහත්මයාට ඇහෙන්නේ නැහැ වගේ නේද කොග්ගලගේ මහත්මයාට ඇහෙන්නේ නැහැ අපිත් ඔබට චෙක් කරන්න කියන සවුන්ඩ් සිස්ටම් එක නේ එන්න මම සුද්දලා ගන්නවා දැන් එහෙනම්වත් ගන්න. එහෙනම් මම හිතන්නේ මේක නිකන් මේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් ඉස්සත් දැන් එහෙනම්වත් හොඳට ගිය මාස්ටර්. දැන් එහෙනම්ව. ඔව්. හොඳ හොඳ මාස්ටර්. එහෙනම් ඔබතුම ඉඳලා තියෙන්නේ. දැක්කවත් තමයි කියලා දිනා මම මුලින්ම පොඩි ප්‍රශ්නයක් තියෙනවා උත්තර කරන්න මෙහෙමයි දැන් අපි ධර්මයේ දැන් හදාරන්නේ අපි හිතන්නේ දැන් නිවන කියලා කෙනක් කියනවා ඉතින්ක අපි යන්න උත්සාහ කරනවා ඒ නිවන නිසා දැන් මෙතන කුච්චයමොත් අපිට හිතන්න පුළුවන් දැන් ඒ ගමක පාවින් මහන්සේ මරණයෙන් පස්සේ ඉස්සරත් ന്യാය කියලා කියන හේතුවත් ඒක වෙනද ඒ කියන්නේ මහන්සිත් කියලා විතරක් කියන්නේ ඒ විදිහට කියලායි මොකද ඉතින් මොකක්ද ශුන්‍ය කරනක් හරි අපි ඒක විදිහට ඉස්සරහින්මනේ මේ ධර්මයේ හරියටම දන්නේ නැති ඉන්දුනිසා විද්‍යාව තුල ඒ වගේ තැනකට කියලාත් මට හැඟීමක් ආවා මේ දැනක් වෙනවා හැබැයි ඉතින්ට යන්න තමයි මේ බලන්නේ ඒ වගේ දෙයක් නිරෝධයක් නැති නෙමෙයි ඒකත් මට අදහසක් ආවා පිරුවන් කරන්නේ මම හිතනවා ඒකත් හොඳ අදහසක් ඇති. ජයන්ත මහත්මයා ඉදිරිපත් කරපු රජිරුවන්ගේ අදහසයි දැන් වසන්ත මහත්මයා ඉදිරිපත් කරපු මේ මරුණයින් පස්සේ ඒ කියන්නේ පිළිවන්ට ඒවට පස්සේ යන්න තැනක් තියෙනවා. අපි අර සාමාන්‍යයෙන් කියන්නේ මරුණයින් පස්සේ දැනර් ගහන්නේ නිවන්ස කළ දේවා කියලා. ඒකට මරුණයින් පස්සේ මෙතෙන්ට යන්න කියන අදහසින් වගේ අදහසක් තියෙන කෙනෙක් ඉන්නවා නම් එහෙම අදහසක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිවන කියන අදහසින් කියනවෙන්නත් පුළුවන්. ඒතකොට පිරිනිවන් පෑවට පස්සේ එහෙම පැවැත්මක් නැහැ. ඒ කියන්නේ කොරේවත් සින්නතනක් ගැන කතා කරන්න බෑ. යන කියන්නේ නිවන් පුරයක් ගැන කතා කරන්න බෑ කියන අදහසින් වෙන්නත් පුළුවන්. ඒකට මේ මේක හුඟක් ගන්න තියෙන්නේ දැන් කය බිඳුනට පස්සේ, කියන්නේ මරුණයින් පස්සේ මේ මරණ කියන වචනේ මේ මේකන තියෙනවා. නහෝති තරං මරණාති කියලා. ඒක මරණයෙන් පස්සේ නහෝති. ඒක. හද එතන මේ කිච්චක් වෙලා තියෙනවා මැරෙන්න කලින් සිටියයි කියනවා. සිටියයි කියනකොට අපිට මේ අර කිව්වා වගේ ජාන්ත මහත්මයා කිව්වා වගේ සිටියයි කියලා අදහස් කරන්නේ අර තනතුරක් වගේද? දැන් රහතන් වහන්සේ කියන්නේ අනතුරක් නැතුව සිද්දලේ නිවි කියන මට්ටමින් සිටියා. දැන් ඒ තනතුර එතනින් එහාට දරන්න බෑ. ඒ හින්දා නහෝති කියන කතාව කියලා එහෙම අදහසක් දෙතිලත් හිතන්න පුළුවන් නේද? ඒ හොඳයි. එහෙම එක එක අදහස්. ඒ කියන්නේ අපි ඉන්න මට්ටමින් කතා කළොත් තමයි ඉතින් අපිට හිතන්නේ මේ ධර්මයේ ගැටලා තියෙන එක මතු කරගන්න පුළුවන්. මොකද අපි නොදැනවත්ම ওই එක එක හේතු නිසා මේ වගේ මතවලට වැටෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට කතා කරනවත් නැහැ රහතන් වහන්සේ මෙරුණයින් පස්සේ නැහැ. අනිත් එක යහලක් තියෙනවා මෙරුණයින් පස්සේ උපදින්නේ නැහැ. මේ නැවත ඉපදීමක් නැති කලා කියන කතාව හැමෝම අහලා තියෙනවනේ නිවන් ලැබුවා කියන්නේ. සීනා ජාති. ඉපදීමක් නැති කලා. ඒ වගේම අපිට එන සාමාන්‍යයෙන් එන ගැටලු ටිකක් තමයි දැන් ජාතිය විතර නෙමෙයි ජරා ව්‍යාධි මරණ ගැන මොකද කියන්නේ? ඒවා ගැන ප්‍රශ්න එනවා. මොකද රහතන් වහන්සේ ස්වයසට ගියා, බුදුරජාණන් වහන්සේ ස්වයසට ගියා. ඒ දෙකොල්ලම ලෙඩ වුණා කියලා තියහලා තියෙනවා. ඊළඟට මේ මරණයන්ට විතරක් අමුතු වචනයක් දාලා පිරිනිවන් සෑවා කියන වචනේ කිව්වට අපි අදහස් කරන්නේ ඇත්තටම මේ කය දිවිලා ගියා නැත්නම් මරණයට පත් වුණා කියන එක නේද? ඒක යටින් කියන්නේ. ඒකට ඒ පිරිනිවන් සෑවට පස්සේ මොකද වෙන්නේ කියන කතාව තමයි මේ කතා කරන්නේ. එතකොට ඒ පිරිනිවන් සෑවට පස්සේ රහතන් වහන්සේ නැහැයි කියනවා නම් මොකද හැටියට කියලා තියෙන්නේ? ඒ රූපම් පාපකම් විචිගතම් උප්පන්නම් හොති කියන්නේ ඒක පාපක දෘෂ්ටියක් කියලා. ඒ ප්‍රශ්නේ තියෙන්නේ වෙන ආගමක කෙනෙක් නම් ඒකට අවට කමන්නේ. අපි මේ බුද්ධාගමේ කියලා හිතාගෙන අපි ඉන්නේ එතන නම් අපිට මේක බොහොම නුවණින් විමසන්න ඕන තැනක්. ඒකට අපි දන්නවා ඔය පාපක දෘෂ්ටියක හිටියොත් මොකද වෙන්නේ කියලා. දහමක ප්‍රතිඵලේ ගන්න පුළුවන්කම වලකින දෙයක් වෙනවා ඒක. අපි බලමු ඇයි මේකට මේ පාපක කුසල දෘෂ්ටියක් කියන්නේ කියලා. ඒක තව කාට හරි අදහස් ඉදිරිපත් කරන්න කියනවාද? බලමු නැත්නම් මට ඊළඟ කොටසට යන්න පුළුවන්. කාට හරි මේ ගැන අදහසක් තියනවා නම් ඉදිරිපත් කරන්න බලන්න එක්කන්. රෙන්සර්නේ පොගලිගේ මාත්‍ය මේ ඇතුළු පිළිතුරට මෙතකොට අර ඡන්න කියන ස්වාමීන් වහන්සේ ගෙලකින්දගෙන පිරුණම් පානකොට මායාවිල්ල ආත්මේ වුණා කියලා අර සුදු දුම වගේ මායාව පින්නෝ ආත්මේ උන්නාසික කොහෙද ගියේ කියලා හොයනවා කියලා බුදුසසුන වහන්සේ පෙන්නනවා. එතකොට එතෙන්ති සමහර හිතනවා එතකොට ආත්මය නැති වෙලා යනවා වගේ කියලා. එතකොට මේ සූත්‍රයේදී අපි ඉඳා තේරුම් කරගත්තේ එහෙම දෙකුත් කියන්නේ නිවන කියන දේවල් ඉතිසිල පණවන්නත් බැරි වගේ නැත්නම් නැති වුණා කියලා කියන්නත් බැහැ වගේ සිද්ධියක් නේ මාත් හිතනවා සද්ද. ඔව් ඒ අදහසත් වැදගත්. ඒ කියන්නේ මායя, ඒ කියන්නේ සාමාන්‍ය කෙනාට මරුණයින් පස්සේ කොහේ හරි ඉපදිනවා. ඒකට අර මායя හොයන්නේ නෑ කොහේ ඉපදුණාද වගේ කතාවක් තමයි අපි අහලා තියෙන්නේ. හැබැයි රහතන් වහන්සේ එහෙම උපදින්නේ නෑ. දැන් ජනස් අපිට ඉන්නේ මේ මතේ නේද? රහතන් වහන්සේ මරුණයින් පස්සේ කාය විද්‍රයන් පස්සේ නැහැ කියන එක නේද? එහෙනම් ඇයි මේකට මේ දෘෂ්ටියක් කියන්නේ? විනාශෝ විස්කු කායපදේද උද්ධිතේනස් නහෝති තරම් මරණාස. ඒ කතා අහනකොටත් අපි හිතන්නේ එහෙනම් මරණයක් ඔක්කේ නෑ. තව අර කතාවක් තියෙනේ අර සිත්බලකට තත්තු කරලා එයා ඉපදුනේ කොහෙද කියලා කියන්න පුළුවන් ඥානයක් තිබුණ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ ළඟට වහම් බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ නමස්සි සිත්බලක් නැහැලා තත්තු කරලා කියන්න කියනවා දැන් කො තේරුම් ගන්නවා එයාට ඥානයක් නැහැ කියලා. එතෙන්දිත් අපිට ඉතින් අපේ පරණ අදහසම තමයි තරවුරු වෙන්නේ. කියන්නේ රහතන් වහන්සේ නම් නැරුණායින් පස්සේ නැහැ. එහෙමද? පෙරවන් සර්ණයි අපි අදත් පිළිගන්න ගන්න කැමතියි. අපි කියනවා අරහත්ත්වයේ ලැබනවා කියන්නේ අපරියාපන්න භූමියට පත් වෙනවා කියලා. පරියාපන්න තත්ත්වේ ඉවත් වෙනවා කියලා. අපරියාපන්න භූමියට ඇතුළත් වෙනවා කියලා. දේශ ඉතුරු වෙලා තියනවා නම් ඒ ස්කන්ධ බර පමණයි කියනවා. ඒත් මේ ස්කන්ධ බරෙන් නිදහසුන අපරියාපන්න භූමිය කියලා හඳුන්වන්නේ මොකක්ද? ඒකේ අර්ථය මොකක්ද කියලා මේ පාලි භාෂාව දන්න මහත්තුරුන්ගෙන් පොඩි පැහැදිලි කිරීමක් ලැබෙනවා නම් සුදුසුයි කියලා හිතනවා. තේරුම් ගන්න. මම හිතන්නේ ජයන්ත මහත්මයාට ඒ පිළිබඳව දැනුවත් කරන්න පුළුවන් නිසා ඉන්නේ දපරියාපන්න භූමියේ සම්බන්ධව. තේරුම් ගන්නයි. තේරුම් ගන්නයි. මම ඔබගේ මහත්මයාට පස්සේ මහත්මයා බොහොම මතක් කරගත්තේ ඇත්තටම මේ අපි දැක්කත් කියන්නේ විභංග ප්‍රකරණයේ කියන තැනදී අපරියාපන්න භූමිය හැටියට හඳුන්වන්නේ මග්ගාච පලානිෂ කියලා තමයි අපරියාපන්න භූමිය හඳුන්වන්නේ. අතම මතකදෙන හැටියටම කතම ධම්මා කතමේ ධම්මා අපරියාපන්න කියලා තැන කියන්නේ මග්ගාච පලානිෂ කියලා. එතකොට සාමාන්‍යයෙන් අපි තෝරගන්න අපේ ට්‍රැඩිෂනල් විදිහට අපි ධර්මයේ හදාරනකොට එතෙන්දී තේරුම් කරලා දෙන්නේ මාර්ගඵල මාර්ග සිද්ධා ඵල සිද්ධා කියන තමයි හඳුන්වා දෙන්නේ. ඒ අනුව දැක්සහම මේ අපරියාපන්න භූමිය කියනකොට ඇත්ත වශයෙන්ම ඒ ඵලයක පස්වන අවස්ථාව හැටියට තමයි වචනානුකූලව පැහැදිලි වෙන්නේ. ඒ කියන්නේ විවිධ අර්ථ ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් වචන පෙළ අනුව නම් බලනකොට කියන්නේ මාර්ග සහ ඵල කියන එක තමයි පරියාපන්න කියලා කියන්නේ. ඒක එතකොට පොදු වෙනවා සෝවාන් මාර්ග ඵල කියන එක, සකදාගාමි මාර්ග ඵල, අනාගාමි මාර්ග ඵල, අරහත් මාර්ග ඵල කියන හතර තමයි කියනවා ඒ අපරියාපන්නයි කියන්නේ. ඒ අවස්ථාව තමයි විශේෂයෙන්ම ඒ මත්තමට තිතේ ඒ මත්තමට පස් වෙන තත්ත්වයේ ඇති වෙන අවස්ථාව ගැන තමයි එතනදි සඳහන් කරලා තියෙන බව පේනවා. පාළියට අනුව තේරුම් ගන්නයි. තේරුම් ගන්නයි. කොහොම හඳයි මේ ඒක ධම්ම හදේ තියෙන කොටසේ සඳහන් වෙනවා ඒ දැන් තමයි විස්තර කළා වගේම ඒක මේ ඒකට මදපල ලාභීන් වහන්සේලා නැත්නම් මේ ආරේ සම්මාදිට්ඨිය ආපු අය ගැන කියන කතාවක් ඒක. එතකොට ඒ භූමි හතර විස්තර කරනවා. දැන් ඒක අපි භූමි ටික ගත්තොත් අපි දන්නවනේ තුන් භූමිය, කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය. එතනම මේ අපරිජාපන්න භූමි කියන විදිහට ඒ වර්ධ කිරීමක් වෙනවා. මෙතෙන්දී යරදී අදහසක් ගන්න හොඳ නැහැ. අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ රහතන් වහන්සේලාට වෙනම යන්න තැන කියන කතාව නෙවෙයි මෙතන අදහස් වෙන්නේ. අර තුන් භූමියට අයත් නොවන නිසායි අපරියාපන්න කියන්නේ. ඒ භූමිය වලට පැනෙන්නලා නැහැ රහතන් වහන්සේ. පැනෙන්න විදිහක් නැහැ. එතන අපි තේරුම් ගන්න ඕනේ තුන් භූමිය කියනකොට 31 අයිති කාම භූමි, රූප භූමි, අරූප භූමි. ඒක තවදුරටත් විස්තර කරන ආයතන පැත්තෙන් කාම භූමියේදී ආයතන 6ම උපදිනවා. රූප භූමියේදී ආයතන 3යි, අරූප භූමියේදී ආයතන 1යි. ඒක ඉන්නේ ආයතන විදිහට හිතුවොත් දෙකක්ද හොබලගෙන හරිනම්. ඔව් ඒක දෙකක් වශයෙන් යනවා 12 ආයතන කියනකොට. ඒ කියන්නේ අපි දැන් ඒ ආයතන දැන් චක්කායතනය කියන එක අපි චක්කු රූප කියලා දෙකකට බෙදනවානේ. අජ්ජත් ආයතන බහිද්ද ආයතන කියලා. ඒක දෙක දෙක ගත්තොත් 12 ආයතන. මම ඒක අපි තේරුම් ගන්න පහසු වෙන එක එක කියන්නේ. අපි එතකොට ආයතන විදිහට ගත්තොත් කාම භූමියේදී ආයතන 6ම. ඒ කියන්නේ සකනාසයේ දිව ශරීරයේ මන කියන ආයතන 6ම වැඩ කරනවා. රූපාවචර මට්ටමේදී වැඩ කරන්නේ ඇස කන මන කියන ආයතන 3. ඒක අර දෙක දෙක ගත්තොත් 6යි. බහිත් අධ්‍යත් බහිත් දෙකල ගත්තොත්. ඊළඟට අරූපාවචර මට්ටමේදී මන කියන එක විතරයි. මන ආයතන විතරයි. එක මන ධර්ම කියලා දෙකක් කියලා ගන්න පුළුවන්. ඒක ඔය විදිහට තමයි තුන් භූමිය බෙදෙන්නේ ධම්මාදේ විදංගේවි. ඊළඟට අපරියාපන්න කියන එක තේරුම් ගන්න ඕන මේ තුන් භූමියටම අයිති නැති කියන මට්ටම. ඒක අපට හෙන්න තුදිය පොගල් යමස්න අපට හෙන්න තුදිය අපේ පොගල් යමස්න සම්යෝනා වගේ අපි අපෝ ගන්න උත්සාහ කරමු දරුවෝ තමයි හොඳ උත්සාහ කරමු පොගල් යමස්න සම්මත කරන්න කතා කරද්දි විදියට කරන්නේ භූමියේ වල ආයතන පිළිබඳ විස්තරේ ධම්මහදේ කොටස යටතේ විභංග ප්‍රකරණේ එම්ජී කෝගලේ මාස්ටර් විස්තර කරලා තියෙන්නේ කාම භූමියේදී පොදු වශයෙන් ගත්තාම අජ්ජත් ආයතන 6ක් හැටියට සකසන නාසය දිව කය මනස කියන විදිහට ඊට පස්සේ රූප ලෝකයේදී පොදු වශයෙන් ගත්තොත් එතනදිත් ආයතන ඒ කිය ආයතන වලින් කොටස ලැබෙන්නේ මොකද විශේෂයෙන්ම ගන්ධ ආයතනය රස ආයතන එහෙනම් ජීව ආයතන කියන්නේ ඥාන ආයතන ජීව ආයතන කියන කොටසත් කාය ආයතන කියන කොටසත් ලැබෙන්නේ නැති විදිහට සලකනවා පොදු වශයෙන් ගත්තාම ඒකට ලැබෙන චක් ආයතනයක් සෝත ආයතනයක් මන ආයතනයක් කියන තුන පමණයි. ඊට පස්සේ අරූප භූමිය ගත්තාම එතනදී මන ආයතනේ පමණ ලැබෙන බව තමයි සඳහන් කරන්නේ. ඊට පස්සේ අප්‍රියපන්න කියන කොට තමයි එතන මන ආයතනය ඒක තමයි සාකච්ඡා කරන්නේ. ඉතින් මම හිතනවා දරුවත් මාත්‍ය අපාපිය සය ගමු සිදු කරන්න පොඩ්ඩක් මහත්මයව මම හිතන හැටියට මෙතන ලාසි මම දන්නේ කොයි විදිහටද සාකච්ඡාව ගෙනියන්න කොගලගේ මාන්න බලාපොරොත්තු වෙන්නේ කියලා network කරපු කොට සාකච්ඡා පිළිබඳ යම් කිසි අදහසක් කතාල් කියනවා ඉදිරිපත් කරන්න පුළුවන් ප්‍රශ්න එහෙම දැක්වෝ එවන් තමයි රහතන් වහන්සේට කයක් නැන් ඉන්න කොටත් නේද? එහෙම එහෙම කරන්න බැද යන මාතා? ආයතන පොග්ගලිය මහත්මයා සම්බන්ධ වෙනවා කියලා පොග්ගලිය මහත්මයා සම්බන්ධ වෙනවා නේද? පාරිත මහත්මයා ඔව් ඒ වගේ සම්මේ පාරිත මහත්මයාත් ප්‍රශ්නයක් ඇහුවා. අපි මේ ප්‍රශ්නෙට ඊළඟට යමු. ඔබගේ මහත්තයා ප්‍රධාන කරගෙන සිටියේ රෝමෙන් පිළිබස්සෙන් ඇති වෙන ආයතන සම්බන්ධ හමුවන ආයතන සම්බන්ධය. ඒකයි මහත්තයා ඉතරයි. ඔව් ආයතන වශයෙන් එහෙම වෙනසක් තියෙනවා කියලා කිව්වේ මම. ඒ කියන්නේ කාම භූමියේ ආයතන 6ම තියෙනවා, රූපාවචර භූමියේ ආයතන 3යි, අස කන මන කියන තුන. අරූපාවචර භූමිය මන මන ආයතනය කියන එක විතරයි. එලාට අපරියාපන්න කියන්නේ ඔය තුන් භූමිය තම නොපැනුණ, නොපැමිණුණ, අයිති නොවුණ. ඒ ලෝකෝත්තර කියන අදහසත් එතනින්ම ගන්න පුළුවන්. සිත් තලයේ තම අයිති ස්වභාවයක් නෙවෙයි. ඒ ලෝකෝත්තර ලෝකෙන් එතර වෙන කියනකොට ඒ කියන්නේ සංසාරෙත් අයිති නැහැ, නිනාත නැහැ, ඉපදීන ඉපදින්න භූමියක් කියන කතාවක් නැහැ. ඒකට රහතන් වහන්සේ ඉපදීන නැති කරපු ස්වභාවයක් රහතන් වහන්සේ කියන්නේ. ඉතින් අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේ ඉපදීම නැති කලේ පහත් වෙන මොහොතේද නැත්නම් ත්‍රිණිවන් පාන මොහොතේද මේ ඉපදීම නැති කලා නහෝති කියන මත්තමක් කියන්නේ නැත්නම් සීනාජාති කියන මත්තම යෙදෙන්නේ මේ අවිද්‍යාව දුර වෙන මොහොත අපි එක විදිහකට ගන්නවා රහත් වෙන මොහොත කියලා. ඊළඟට කය බිඳිලා යන මොහොත ගන්නවා ත්‍රිණිවන් පාන මොහොත කියලා. ඒ අපි ගොඩක් වෙලාවට හිතන්නේ අපි ත්‍රිණිවන් පෑවට තමයි ඉපදීම නැති වෙන්නේ කියලා. ඒක එහෙමද නැත්නම් රහත් වෙන මොහොතේද ඉපදීම නැතිකලේ කියන එක ඒ නුවණින් නෙලපන්න ඕනේ ගහමට. අර කීප අපරියාපන්න භූමිය තමයි රහතන් වහන්සේගේ භූමිය නැත්නම් ලෝකෝත්තර ස්වභාවය කියන එක. ඒක වෙනම භූමියකට වඩා තේරුම් ගන්න ඕන මේ තුන් ලෝකෙටම අයිති නැති සෙක්තලයට අයිති නැහැ කියන ස්වභාවය. තව විදිහට කිව්වොත් අර ආයතන කෙලෙස්තුන්ගෙන් හදන ආයතන නූපදින තත්වයක්. ජාති කියන එක ඉස්සහල ඇතිනේ ජාති සංජාති ස්කන්ධි ඒවදී ඒවයි කියනවා. කන්දානම් පාතිකාවෝ ආයතනානම් පතිලාභෝ අයන් උත්පති ජාති කියලා. ආදීයය උනා කියන තැනම තැනකම තියනවා මේ රහත් තුන මොහොත ඉස්තර කරද්දී. එතකොට මේ එතනත් හොඳයි. ඊළඟට ඔය සෝපාදීසය සංපාදීසය කතාව ඊළඟට ඒක වචන යෙදෙනවා. තවත් තැනක් මට මතක් වෙනවා බුදුරජාණන් වහන්සේ පිරිණිවීම සඳහා ධර්මය දේශනා කළා කියන තැන. පරිණිබ්බුතෝ කියන වචන යෙදෙනවා මේ රහත් වෙනකොට. පරිණිබ්බුතෝ කියන එක පිරිණිවන් යෑමට වඩා රහත් වෙනවා අවස්ථාව. ඒ කියන්නේ අවිද්‍යාව සම්පූර්ණයෙන් දුර වෙන අවස්ථාව. ඒ ටිකත් එක්ක අපේ මොකද්ද මේ පාලිත මහත්මයා නේද ප්‍රශ්නයක් ඉදිරිපත් කළා කියන්නේ. දැන් මහත්මයා අවතරක් ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා තමයි කියලා තමයි. මම ප්‍රශ්නයක් කරේ නේද අපිට තමයි රහතන් වහන්සේ ඉන්නවයි කියලා කියන්නේ. රහතන් වහන්සේ මත වෙන රහතන් වහන්සේ නෑ නේද? ඔලී ගන්න. සත්‍යයක් කියන්නේ නේ. යා. මොකද කියන්නේ? අපිට නාතුන වෙනස් ඉන්නවා. ඒක දෙවිවිල බලන්න බැරි දෙයක් නේද? ඔව් ඒක මං හිතනවා හුඟක් වැදගත් අදහසක්. يعني අපිට කියන මස්තමද රහතන් වහන්සේගේ මනස දුරු කරපු අවිද්‍යාව දුරු වන මනසේ ස්වභාවය මේ අපි හිතන සත්‍යයද? මොකද අපි හිතන්නේ ගොඩක් වෙලාවට දැන් මං ඉස්සෙල්ලා කිව්වා වගේ අපි ඉන්නේ කාම භූමියේ. කාම භූමියට අයිති නැක්ෂණයෙන් තමයි අපි හිතන්නේ. එතකොට අපි ගොඩක් වෙලාවට ඉතින් අපි කියනවා අර මම ඉස්සෙල්ලත් කී රහතන් වහන්සේ වායකට ගියා, ලෙඩ වුණා, මැරුණා කියන කතන්දර අපිට කියන්න පුළුවන්. අතර අපිට ශරීරයක් තියෙන හින්දා. හැබැයි ඔය කතාව නිකමට හිතලා බලන්න මේ අරුපාවචර ධර්මයකට එහෙම ඔය ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඒකොල්ල ලෙඩ වෙන්නේ නැහැ නේ. අපි නිකන්වත් අහන්නේ නැහැ නේ. අර ප්‍රශ්නය ලෙඩ වුණාද? අර ප්‍රශ්නය වයසට ගියාද කියලා. අර සිත වෙන්න කලින් පොඩ්ඩක් කතා කරන ගතියක් තියෙනවා. එනකට මේ වයසට ගියාද ලෙඩ වුණාද මැරුණාද කියන කතා මරණය තියනවා කියන කොට අත ශරීරයට අයිති කතා අපි ප්‍රශ්නය උදේන අහන්නේ නැහැ. හැබැයි සාතන් වහන්සේ ගැන අහනවා. අනේ ඔතන ටිකක් කරන්නේ දීනි තුන සාපුලින්දා ටිකක් නොවලින් හිතන්න ඕන එක. ඒකට අපි ප්‍රශ්නයට සිද්ධ වෙන දේ අහන්නේ වයසට ගියාද ලෙඩ වුණාද. එතනට අපි කියන රහතන් වහන්සේ ලෙඩ වුණා බුදුහාමුදුරුවෝ ලෙඩ වුණා ලෙඩ වයසට ගියා. ඒ එහෙම කියපු දැන් අහන්නත් කියනවා. එතකොට ඇයි අපි අරුපාවචර බ්‍රහ්මයෙක් ගැන ඔය කතාව අහන්නේ? හැබැයි රහතන් වහන්සේ ගැන අහනවා. ඒ එතනට අනිත් පැත්තෙන් කියනවා රහතන් වහන්සේ කියන්නේ මේ තුන් භූමියම ඉස්මවාදීය. තුන් භූමියක් තමයි අයිති නැති අපරියාපන්න ස්වභාවයක්. එතකොට තමයි මොකද්ද අඩුවක් තියනා නේද? එතකොට අපේ කෙලෙස් නැත්තෙන් හදා ගන්න දෙයක් අපි රහතන් වහන්සේට බලෙන් කතවන්න යනවා වගේ ගතියක් තියනවා නේද? මම හිතන්නේ කාලිත වාස්තුවේ වගේ අදහසක් වෙන්න ඇති දීපත් කළේ නේද? ඔව් හරි තමයි. ඇත්තටම පොළොවේ මහත්ය අපිට දැන් කිව්වොත් එහෙම දැන් රහතන් වහන්සේට අපිට තමයි ඉන්නවා කියලා හිතෙන්නේ. නමුත් රහතන් වහන්සේට ඒ නැතින ඔක්කොම පාවිච්චි කරන්න පුළුවන් කියන්නේ. එහෙනම් අපි අම්මගෙන් කියනවා දැන්. හරි මොකද? නැතින ඔක්කොම ඒ තමයි මම ඉස්සෙල්ලා කිව්වේ දැන් නහෝති කියනකොට ඒකෙන් කෙනෙකුට අදහස් වෙන්න පුළුවන් එහෙනම් හෝති කියන එකද මම කියන්නේ. ආතන් වහන්සේ පිරිනියම් පැවට පස්සේ කොහේ හරි ඉතුරු වෙනවද විශ්සේ කොහේ හරි ශක්තියක් විදිහට. නැත්නම් ඔය තමයි ගහන්න ලැබි තමයි සතර මහා දහසුවට වෙන්නලා ගියාද. ඒ වගේ කතා අහන්න ලැබෙනවනේ. ඉතින් ඒක පිනවනින් වෙනසක් නෝ නැහැ. ඒක තමයි මේ දහම සූත්‍ර නුවණින් එනසීමේ වැදගත්කම මම දකින්නේ. අපේ පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඉතින් ඒවා හදාගන්න උදව් වෙනවා ධම්ම සාකච්ඡා. ඒකයි ඒක මේ වගේ සූත්‍ර සාකච්ඡාවට ගන්න එක වටිනවා කියලා මම හිතන්නේ. ඉතින් ඒ ලසන්තනහත් නෑ කිව්වා වගේ රහතන් වහන්සේ නැහැ කිව්වොත් ඒකත් දෘෂ්ටියක්. රහතන් වහන්සේ ඉන්නවා කිව්වොත් ඒකත් දෘෂ්ටියක් කියන එක ඔය එතනත් ගැන කතා කරන තැන්වලදී අපිට පැහැදිලි වෙන්න ඕනේ. කියන්නේ අඥාන ගොත්ත සූත්‍රයේදී පැහැදිලිව පෙන්නවානේ ඇත කියන දෘෂ්ටියක් තියෙනවා නේද? ඒකත් ඇදෙනවා. නැත කියන දෘෂ්ටියක් තියෙනවා නම් ඒකත් ඇදෙනවා. සතරගතයන් වහන්සේ ඒ දෙකම අයිති වෙන්න නැතුව මැදේන සම්බන්ධීසේදී කොහොමද ප්‍රතිසංස්පාදයක් දේශනා කරනවා. මේ නැත්නම් සති ඉඳන් හොති. නැත්නම් අපිට දන්නා හොති. ඉදිරියට. ඒකේ සමුදයක් ලෝක සමුදයක් යථාභූත ස්වභාවයේ සංඥාප්‍රඥාවෙන් දකින්න ඕන නිරෝධය යථාභූත ස්වභාවයේ සංඥාප්‍රඥාවෙන් දකින්න ඕන. එහෙම වුණොත් තමයි මොකක්ද මේ නැද කියන එක තේරෙන්නේ. මේ අන්ත දෙකට නොඇති මේක පැහැදිලි කරන්නේ කොහොමද? පටිච්චසමුප්පාදයක් කියන ඒ ධර්මතාවය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. හරි, දැන් අදහස් ගොඩක් ඉදිරිපත් වුණා හින්දා අපි පොඩ්ඩක් බලමු. දැන් මේ පරිත්‍ථාමගිරෝ දැන් යමක ස්වාමීන් වහන්සේට කොහොමද මේක තේරුම් කළේ කියලා. දැන් අහනවනේ මේ පච්චාන්තිරතේ අවසෝ යමක ඒ රූපං පාපකම් විසුගතං උපන්නාන එහෙම දෘෂ්ටියක් උපන්නා කියන එක ඇත්තද? සද්ද දෘෂ්ටිය සතාහං බසවතා ධම්මං දේශිතං ආජානාමි යථා තීනාසෝ වික්ඛු කායස්ස දෙහිදා විද්‍යති නක්ෂති නහෝති තරං අරණාති කියලා. ඒකට ඒක පිළි ගන්නවා. ඒ වන් වාහන ආසෝ. ඒක ඇත්ත කියලා ඒ යමක මහත් පිළි ගන්නවා. ඊළඟට මේ සරිස්ථාන ගුරුවරු ඒක හරිද වැරදිද කියලා කියන්න යන්නේ නැහැ. අනේ ඒක වැදගත්. අපිත් වෙලා තියෙන්නේ අපි කවුරු හරි මොකක් හරි කිව්වා නෑ නෑ ඔක වැරදි ඔක නෙමෙයි මෙහෙමයි කියලා තර්ක කරන්න යනවා. මෙතන ටිකක් අර කලහය ඇතිය. මෙතන එහෙම දෙයක් නෙමෙයි. මෙතන සරිත්ථාමඳුරු අහනවා සම්තිං මඤ්ඤති යෞසෝ යමක. ආයිසත් යමකේ මෙන්න මේ ගැන මොකද හිතන්නේ? සම්තිං මඤ්ඤති. ඊළඟට අහනවා අපිට අර ගත් පුරුදුද රූපන් නිච්චංවා අනිච්චංවා රූපය නිච්චේද අනිච්චේද කියලා. ඒකට අනිච්චං ආවුතෝ කියලා උත්තර දෙනවා යමකහන්සේ. ඒ විදිහටම අහනවා වේදනා නිච්චාව අනිච්චාව අපි සංඥා නිච්චාව අනිච්චං ආති සංකාර නිච්චං අනිච්චං ආති විඥාන නිච්චං අනිච්චං ඒ ඔක්කොටම කියනවා අනිච්චං ආවුතෝ කියලා. ඊළඟට මේ මේකේ මෙතන සූත්‍රනේ පාළියේ සිංහලේ පොඩි සමහර තැන්වල මේ අඩු කරලා තියෙනවා. තස්මාතික කියලා පෙර විදිහටම මේක ගන්න කියලා මේ පාළියේ තියෙන්නේ. ඒකේ ඒ වුණාට සිංහලේකේ ඊට වඩා ටිකක් විතර ඇතුළු තියෙනවා. එහෙනම් සිංහලේකට යන්න. ආයස්මත් සාරිපුත්‍ර විරතන ආයස්මත් යමක දිස්සුවට මෙකරුණ දැන්නේ. එවත් යමකේනි තීනාසෝදි ප්‍රේම කය පිටින්ෙන් සිදෙන්නේය එනසෙන්නේය මරණින් මැත්තේ නොවේයයි බුදුන් විසින් නැසේ රදාළ ධර්මය දනෙනී යුත්සතුන්ට නැබඳු ලාමක දෘෂ්ටියක් උපන්නේ ඒ ප්‍රදේදයි කියලා අහනවා පරිස්සම්තුරු. එතකොට ඒක ඇත්ත මම ඉතනේ තීනාසෝදි ප්‍රේම කය පිටින්ෙන් මේ මරණින් අතු නොවේයයි බුදුන් විසින් දේශනා කළා කියලා තමයි කියලා. එතකොට දැන් අන්න පරිස් සංදිරෝ කරන කරනවා එවත් යන කියන්නේ මේ ගැන මොකද හිතන්නේ? රූපේ නිත්‍ය හෝ වේද අනිත්‍ය හෝ වේද? එතකොට පිළිතුරු දෙනවා එවත්නේ අනිත්‍යයි. ඊළඟට කියනවා යමක් අනිත්‍ය වේද ඒ දුකද සැපද? සිංහලයේ ඒ විස්තරෙත් එක්ක තියෙනවා. එතකොට එවත්නේ දුකයි. ඊළඟට යමක් අනිත්‍ය වේද දුක් වේද? පෙරලෙන ස්වභාව වේද? එතනට විපරිණාම කියනවා. පෙරලෙන ස්වභාවය ඇත්ත වේද? ඒ රූපය මාගේ මම වෙමි මාගේ ආත්මයයි රූපය දෘෂ්ටිගතයෙන් දැකීමට සුදුසුද කියලා අහනවා. එතකොට එවැත්මේ සුදුසු නොවීමය කියනවා. ඊළඟට වේදනාව ගැන ඔය විදිහටම අහනවා. එතන මේක නිත්‍යද අනිත්‍යද අනිත්‍ය කියලා අහන එක දුකද සැපද දුකයි කියුවාම යමක් අනිත්‍ය නම් දුක නම් පෙරලෙන ස්වභාවයක් නම් ඒ වේදනාව මාගේ මම වෙමි මාගේ ආත්මයයි ඒ දෘෂ්ටිගතයෙන් දැකීමට සුදුසුද සුදුසු නොවේ. ඒ විදිහට සංඥාවට අහනවා සංස්කාර ඡන්දයට අහනවා විඥාණයටත් අහනවා. විඥාණය නිත්‍ය දනිත්‍ය අනිත්‍ය යමක් අනිත්‍ය නම් මේ දුකද සැපද අනිත්‍ය දුකයි යමක් අනිත්‍ය දුකද පෙරලෙන ස්වභාවය ඇත්තේද එය මාගේ නම වෙමි මාගේ ආත්මයයි දක්නට සුදුසුද කියලා. එතකොට උත්තර දෙන්නේ අනිත්‍ය සුදුසු නොවේ. ඊළඟට අනිත්‍ය යමකේ එහෙන් අතීත වූ හෝ අනාගත වූ හෝ වර්තමාන වූ හෝ ආධ්‍යාත්මික හෝ බාහිර වූ මහත් වූ සීන් සීන සුර සමීප යම් කිසි රූපයක් එතන අර 11 ආකාරයේ යම් කිසි රූපයක් වේද ඒ සියලු රූපය මාගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ යයි මෙසේ පස්සූ පරිච්ඡෙන් යහපත් ප්‍රඥාවෙන් දසයි. එතන 11 ආකාරයේ මොන රූපයක් තිබුණත් ඒක මම නොවේ මාගේ ආත්මය නොවේ මාගේ නොවේ කියලා පස්සු පරිච්ඡයෙන් යහපත් ප්‍රඥාවෙන් දකින්න ඕන කියලා කියනවා. ඒ විදිහට තමයි අතීත වූ අනාගත වූ වර්තමාන ඔය 11 ආකාර වේදනාවක් වේද ඒ සියලු වේදනාව මාගේ නොවේ මම නොවේ මාගේ ආත්මය නොවේ ඇතිපැතියෙන් යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි. ඒ වගේම මේ 11 ආකාර සංස්කාරය වේද ඒවත් මාගේ නොවේ මම නොවේ මාගේ ආත්මය නොවේ පස්සු පරිච්ඡයෙන් යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි. එයගෙම ඒ කුලස් ආකාර විඥානයක් වේද ඒ සියලු විඥානය මාගේ නොවේ මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි පස්සු පරිච්ඡෙන් යහපත් ප්‍රඥාවෙන් දත යුතුය කියලා. අයිතනේ ඒ ටිකක් මම හිතන්නේ හැමෝටම වගේ පැහැදිලි ඇති එන්දවන්න ඒක විස්තර කරන්න යන්නේ. ඊළඟට තව විස්තර කරගෙන යනවා පරිස්සාමඳුරු. එවත් යමසේ මෙසේ දක්නා වූ සුතවස්කාරේ ශ්‍රාවක තෙන රූපයෙහි ද කලකිරි වේදනාවෙහි ද කලකිරේ සංඥාවෙහි ද කලකිරේ සංස්කාරයෙහි ද කලකිරේ විඥානයෙහි ද කලකිරේ. අනතනත් තේරුම් ගන්න ඕන මෙසේ දක්නා වූ සුතවස්කාරේ ශ්‍රාවක තෙන තමයි දැන් මේවයි කලකිරනවා කියන්නේ. මේ සංසුපාදානස්කන් රූපේ කලකිරනවා වේදනාවේ කලකිරනවා සංඥාවේ කලකිරනවා සංස්කාරයන් හිත කලකිරේ. විඥානයේ හිත කලකිරුමේ නොයලු. කලකිරුම එයා ඇලෙන්නේ නොයලීමෙන් නිදෙනවා. නොයලීමෙන් එතකොට ඒවයින් නිදෙනවා. නිදුණු කල්හි නිදුනේ යයි සත්‍යවේත්‍රා ඥානය ඇති. නිදෙනවා විතරක් නෙමෙයි නිදුනා කියලා ඥානයකුත් ඇති වෙනවා. එතන කියනවා ඉපදීම ප්‍රේවිය. නිදුනේ යයි ඥානය ඇති වේ ඉපදීම ප්‍රේවිය. එතන එතන අපිට වැදගත් වෙනස්. එතකොට ඒ රහත් වෙන මොහතමේ කියන්නේ පිළිගන් සාන මොහතනේ. ඉපදීම ප්‍රේවිය. ඊළඟට මාර්ග බ්‍රහ්මචර්යාවෙහි වැත නිමවන ලද්දේ කටයුතු කරන ලද්දේ මේ රහත් ඵලයේ පිණිස කළ යුතු අංශක් නැතයි දැනගන්න. අර සාසනාවසලගේ සතන් කරණියන් කියලා එන ඒ වාක්‍ය මම හිතන්නේ එහෙමතම මතකයි. ඒත් ඒකෙන්දි තමයි කියන්නේ මේ ඉපදීම ප්‍රේවිය කියලා. ඒකේ මේ කලකිරීම නිසා නොඇලේ නොඇලීම නිසා මෙතේ කියන එකත් මම හිතන්නේ වැදගත්. මේ කලකිරීම කියන්නේ මොකද්ද? සුතවත්තරේ ශ්‍රාවකයන් අර කියපු මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා මාගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ යයි සත්‍ය කරෙත් දැන් අහපත් ප්‍රඥාවෙන් දකිනවා. ඉතින් කොහොමද ඒවා අනිත්‍යයි දුකයි විපරිණාම සහිතයි කියන අවබෝධිතයි. එතකොට මේ මෙතන මම මේ කතා කරන්න ඕන මේ කලකිරේ කියන එක දැන් අපි ලෞකික මට්ටමක කලකිරීමකුත් කියනවානේ. ඒකද මේ මෙතන කියන්නේ ඒකට ගැඹුරු තැනක්. ඒකට කලකිරුණු තමයි නොයලෙන්නේ. සමහරවම තමයි නිදෙන්නේ. නිදුන ගමන්න නිදුන කියලා ඥානෙකුත් ඇති වෙනවා. එතකොට ඉපදීම ප්‍රේවීම කියන්නේ එතන. එතන අපිට කොහොම පැහැදිලි මේක පිරිනිවන් පෑවට පස්සේ ඉපදීමක් ප්‍රේවීමක් නෙවෙයි කතා කරන්නේ. කොහෙවත් එක සූත්‍රයකවත් එහෙම කතා කරලා නැහැ. එතකොට ඒක අපි හදාගත්තු අදහසක් මයි කියන එක මේ තේරුම් ගන්න වෙනවා. ඊළඟට අපි ඒකයි හඳින්නේද රූපය සත්‍යයයි දක්නෙහිද රූපය සත්‍යය විදිහට දක්නවද කියලා අහනවා. ඇවැත්නේ එනවා ඒක. ඊළඟට වේදනාව සත්‍යයයි දක්නෙහිද ඒ වගේ එකනක් කියනවා මේ මේක අර 11 ආකාරයෙන් අතීත වූ අනාගත වූ වර්තමාන වූ දුර ළඟ ওই විදිහට 11 ආකාරයෙන් රූපය සත්‍යයයි දකීද නැත්නම් ඒ වගේ වේදනාව සත්‍යයයි දක් නැහැද නැත්නම් සංඥාව සත්‍යය වගේ දකීද ඊළඟට ඒවා ඒ සියලු සංඥාව මාගේ වෙනවෙයි මම නොවේනි මාගේ ආත්මය නොවේයි සත්‍ය වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාන් දත යුතුයි. සඤ්ඤාව සත්‍යයයි දක් නැහැද නැවැත්නේ නොවේ නැහැ. සංස්කාර ස්කන්ධයේ සත්‍යයයි දක් නැහැද නැවැත්නේ නොවේ නැහැ. විඥානයේ සත්‍යයයි දක් නැහැද නැවැත්නේ නොවේ නැහැ. මේ විදිහට තමයි පිළිතුරු දෙන්නේ. ඊළඟට පරිස්ථාන දරුවතාව අහනවා යම් කෙනෙක් ඒ කොමයි සිතන්නේද රූපය කෙරෙහි සත්‍යකම වේයයි දක් නැහැද. ඉතලහි රූපය සත්‍යයයි දක්නෙහිද කියලා දැන් අහන්නේ රූපය කෙරෙහි සත්‍යකම වේයයි දක්නෙහිද. එහෙමයි නොවේනේ. ඊළඟට අහනවා රූපයෙන් සොරව සත්‍යකම වේයයි දක්නෙහිද. මෙතනත් වැදගත්. රූපය කෙරෙහි සත්‍යකම වේයයි දක්නෙහිද නැහැ කිව්වහම අහනවා රූපයෙන් සොරව සත්‍යකම වේයයි දක්නෙහිද. එහෙමයි නොවේනේ. සමහරව වේදනාවෙහි සත්‍යතම වේයයි දක්නෙහිද වැටෙන්නේ නොවේ නේ. වේදනාව හැර සත්‍යතම වේයයි දක්නෙහිද. එතන මෙතන තේරුම් ගන්න මේ පංච උපාදාන සංදේම ඒක කෙරෙහි සත්‍යය දකිනවද ඒ කියන්නේ සරව සත්‍යය දකිනවද කියලා දෙකක් තමයි. එතකොට එන ඔයෙ. එතකොට විඥානයේ සත්‍යතම වේයයි දක් විඥානයේහි සත්‍යතම වේයයි දක්නෙහිද එතන නොවේ නේ. විඥානයේ හැර සත්‍යතම වේයයි දක් නැහැද එතන නොවේ නේ. ඊළඟට ඔය පහම එකතු කරලා අහනවා ඇත්තම කියන්නේ රූපය වේදනාවය සංඥාය සංස්කාර විඥානය යන පස සත්‍යයයි දක් නැහැ. ඉස්සෙල්ලා හිර වෙන වෙනම දැන් මේ පහම එකට අහනවා මේ පහ සත්‍යයයි දකින්නේ නේද නැවැත්නේ නොවේනේ ඊළඟට කියනවා නැවැත්නේ කියන්නේ ඒ කුමක් අඟින්නේ නේද මේ රූප නැත්තේ වේදනාව නැත්තේ සංඥාව නැත්තේ සංස්කාර නැත්තේ විඥාණය නැත්තේ සත්‍යයයි දකින්නේ නේද නැවැත්නේ නොවේනේ කියනවා දැන් මේ පහ කියනකොට සත්‍යයව දකින්නවාද කියලා අහුවත් නැහැ කියනවා මේ පහ නැති තන සත්‍ය දක්මකද කියලා අහුවත් එයක් නැහැ කියනවා ඊළඟට කියනවා හැබැයි යම කියන්නේ මෙහිදීත් ඔබට මේ ආත්මයේ හිත සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් සත්‍යේක නොලැබෙන කල්දි අනතේරුද මෙහිදීත් ඔබට මේ ආත්මයේ හිත සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් සත්‍යේක නොලැබෙන කල්දි විනාශවතෙන ශරීරයගේ බෙදෙන් දෙන්නේ දැනපෙන්නේ මරණින් මතු නොවන්නේ යයි ඒපකාරයෙන් බුදුන් විසින් දසු ධර්මය දනමි යන ප්‍රපගේ ප්‍රකාශය සුසුසුද කියලා අහනවා. ටෝටල් කියනවා ඒපකාරී පුත්ත විරයිනි පෙර නොවන නැත්තා වූ මාත ඒ ලාමක දෘෂ්ටිය උන්ගේ ඒ ලාමක කියන්නේ අර පාපක තියෙන එක සිංහලට ඇවිල්ලා තියෙන ලාමක කියලා. ඒත් ඒ පෙර නොවන නැත්තා වූ මාත ඒ පාපක දෘෂ්ටිය උන්ගේ ආයස්මත් සාරිපුත්‍ර සවිරයන්ගේ මේ ධර්ම දේශනාවම අසා ඒ ලාමක දෘෂ්ටියද ප්‍රහීන විය. ඒතර මේ ධර්ම දේශනාව අහගෙන ඉන්නකොට ඒ දෘෂ්ටිය ප්‍රහීන වුණා කියනවා. ඒතර මා විසින් ධර්මයද අවබෝධ කරන ලද්දේ ධර්මයක් අවබෝධ කළා. දැන් එතෙන්දී අපිට තේරුම් ගන්න පුළුවන් අර දෘෂ්ටි ටිකක් ඇදුනා ධර්මයක් අවබෝධ වුණා කියලා. එතනින් සරිත් සම්පූර්ණව නවත්තන්නේ සවාහනව. එවත් යමකේනි ඉදින් තොපගෙන එවත් යමකේනි සීනාසෝ වික්ෂුතන කයපිදීනෙන් මරණින් පසු කුමක් වේදයි යපන්න වුණා. එතන වෙන කවුරු හරි ඇවිල්ලා ඇහුවොත් එවත් යමකේනි සීනාසෝ වික්ෂුතන කයපිදීනෙන් මරණින් පසු කුමක් වේදයි යපන්න වුණම් මෙසේ යපන ලද්දා වූ කෙනාට මොකක්ද කියන්නේ කියලා කොහොමද උත්තර දෙන්නේ කියලා අහනවා. අන බලන්න මේ සරිස්සාම දිරු තේරුම් කරපු එක තව දුරටත් ඒක තව පැති කරලා බලනවා නේද? හැබැයි මෙසේ අපන ලද්දා වූ මම මෙසේ කියන්නේ කියලා අන දෙන උත්තරේ කියනවා. රූපයනි හැබැයි රූපය අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒ දුකයි. යමක් දුකද එය නිරුද්ධ විය. එය නැති වූයේ. අන මෙතනත් හරියටවත් නැනක්. මොකද මේ සූත්‍රෙදි මම වෙනසක් දකිනවා අනිත් සූත්‍රවලට වඩා දැන්. මේ උත්තර දෙන තැන එකම පාළියෙන් නම් කියන්නම් එක යෝසෝ ආල්සෝ යමක දික්ඛු අරහං කීනාසෝ සෝකායස්ස දෙකදා පරාමරණං පරාම තරං මරණා කිං හෝති රහතන් වහන්සේ කය දේදෙන් මරණයෙන් පස්සේ කිං හෝති මොකද වෙන්නේ කියලා කවුරු හරි ඇහුවොත් ඒවා පුස්තෝහං කවුරු හරි ඇහුවොත් කොහොමද උත්තර දෙන්නේ එතකොට එන්න මෙහෙම මම උත්තර දෙනවා මොකද රූපං කෝවා උසෝ අනිච්ඡං යදනිච්ඡං සං දුක්ඛං යම් දුක්ඛං සං නිරුද්ධං සදත්තංගතං මෙතන මේ අනිත්‍යයෙන් වලට වඩා වෙනවා සූසංකෝ ආවුතෝ අනිත්‍යං යදනිච්ඡං සම්දුක්ඛං එතෙන්ට එනකන් අපි අහලා තියෙනවා මේ සූත්‍රවල දැන් මෙතන ඊළඟට කියනවා යම් දුක්ඛං තන් නිරුද්ධං සදත්තංගතං යමක් දුක නම් ඒක නිරුද්ධයි කියලා කියනවා ඒ වගේම ඒක අත්තං සදත්තංගතං සද සත්තංගත කියන වචන දෙක එකතු වෙලා තියෙනවා. සදත්තංගතං කියන්නේ අපේට කියන නිරුද්ධයි නැතිලා ගියා. ඒ විදිහටම වේදනාවටයි සංඥාටයි සංකාරයටයි විඥානෙටයි ඒ පහතම කියනවා. විඥානං අනිච්ඡං යදනිච්ඡං සම්දුක්ඛං යම් දුක්ඛං සං නිරුද්ධං සදත්තංගතං. ඒවා පුත්තෝහං ආවසෝ ඒවා දයතරේ. එහෙම වුවත් තම එන්න මෙහෙමයි උත්තර දෙන්නේ කියලා ඒ යමක හාමුදුරුවෝ කියනවා. එතකොට පරිස්සම් දරණු මතක කරනවා සාදු සාදු ආවුසෝ යමක. සේනාවතෝ යමක උපමන්තේ කරනවා. ඒක මේ අනුමත කරලා කියනවා. මේක තේරුම් ගන්න මම උපමාවකුත් කියන්නම් කියලා තව ටිකක් තේරුම් ගන්න. අපි උපමාව කතා කරන්නට මේ කියන කරුණ තේරුණාද? මේක මත වෙන ප්‍රශ්න මොනවාද අදහස් කියනවා නම් පොඩ්ඩක් ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්න. පෙරවන් සරණයි. පෙරවන් සරණයි. පොඩ්ඩක් යමහත මෙතනදී ඇත්තටම මුලින් සීනාස්සල් භික්ෂුව ගැන තමයි මේ විදිහේ අදහසක් මත කරන්නේ මේ යමක සමිමහත්ෙන් ඊට පස්සේ මෙතනදී සිංහල පරිවර්තනයේ කියන වෙනසක් දැකෙන්න පුළුවන් පොඩ්ඩක් යමහත දැන් මෙතනදී අහන්නේ ඇත්තටම සංසි මන්නේ අවශ්‍ය යමක රූපං තථාගතෝ සමනපස්සී විලහන් කියන්නේ රූපය දැන අහනකොට අතන සත්‍යය කියන විදිහට ඒක පරිවර්තනය වෙලා තියෙනවා කියන්නේ නමුත් මේ පාළිය බලනකොට එතන විදිහට මහලා තියෙන තථාගත කියන වචනේ පාවිච්චි කරලා තමයි ඒ ප්‍රශ්න අහලා තියෙන්නේ. ඒ ගැන පැහැදිලි කිරීමක් මොකද අපිට දැන් පුළුවන් පොග්ගලක මහත්මයයි විදිහට පරිවර්තනය කිරීමක් සිදු වෙලා තියෙන කියලා කියලා තමයි. ඔව් ජයන්ත මහත්මයා මේ කොහොම පින්න එක පෙන්වලා දුන්නාට ඒක අපිට නැදෙන්න තිබුණා. ඔව් මේ අපි යන තිසා පාළියට තමයි මුල් තැන දෙන්න ඕන. ඒකට මේ පාළියේ තියෙන්නේ සංකම්මඤ්ඤ ප්‍රියෝපයමක උපන්නිච්ඡං ආනිච්ඡං වාති ඒ ඉස්කමන් කියාගෙන ගින් එතනින් අර සත්මාපිය පෙර අනුව තියෙනකොට ඒකේ අර 11 ආකාරයෙන් තියෙනවා කියලා ගන්න. ඊළඟට නැවත අහන තැන තියෙන්නේ සංකම්මඤ්ඤ ප්‍රියෝපයමක රූපං තථාගතෝති සමනුපස්සති. මේක අපිට මඟහැරුණා. සංකම්මඤ්ඤති යෞවයමක රූපං තථාගතෝති සමනුපස්සති. රූපය තථාගතයන් අහන්නේ කියලා දකිනවාද? නොහෙතන් ආවොතෝ. විදියට වේදනං තථාගතෝති සමනුපස්සති. නොහෙතන් ආවොතෝ. සංඤ්ඤං සංකාරේ විඥානේ තථාගතෝති සමනුපස්සති. නොහෙතන් ආවොතෝ. ඊළඟට සංකම්මඤ්ඤති යෞවයමක රූපස්මි තථාගතෝති සමනුපස්සති නොහෙතං ආවතෝ අඤ්ඤත්‍ර රූපා තථාගතෝති සමනුපස්සති. ඒ කියන්නේ රූපයෙන් සොරව තථාගතයන් දකින්නවද කියලා. ඒක රූපේ තථාගතයෝ දකින්නවද රූපයෙන් සොරව තථාගතයෝ දකින්නවද. මේ දෙක තමයි නොහෙතං ආවතෝ. ඒ විදිහට වේදනාව අඤ්ඤත්‍ර වේදනා, සංඥාය අඤ්ඤත්‍ර සංඥා, සංකාරයේ අඤ්ඤත්‍ර සංකාරයයි. විඥානස්මින් තථාගතෝ සමනුපස්සති නොහෙතං ආවතෝ අඤ්ඤත්‍ර විඥාන තථාගතෝති සමනුපස්සති නොහෙතං ආවතෝ. ඒ විදිහට අහලා ඊළඟට සම්පූර්ණඤ්ඤත යෞසයමක රූපං වේදනං පඤ්ඤං සංකාරේ විඥාන තථාගතෝති සමනුපස්සති. මේ පහම තථාගතයන් වහන්සේ කියලා දකිනවද නොහෙතං ආවතෝ. ඊළඟට අහනවා සම්පූර්ණඤ්ඤත යෞසයමක අයං සෝරු අරූපී අවේදනෝ අපඤ්ඤ. එතන මේ පහෙන් තොරව තථාගතයන් දකින්නවාද? ඒකටත් නැහැ කියනවා. ඒත් එහෙම කිව්වට පස්සේ තමයි ඉත්තේ ආවුතෝ යමක. එහෙනම් ආවුත යමක ඉත්තේව ධම්මේ සත්‍යතෝ සේසතෝ තථාගතේ අනුපලබ්ධමාන. කියන්නේ මේ මොහොතේ මේ ඉතු දැන්නේ නම් මේ මොහොතේ නම් මේ තථාගතය නොලැබෙනවා නම් කියන්නේ අර රූපෙත් තථාගතය දකින්නේ නැහැ කිව්වා, ඒ පහේම දකින්නේ නැහැ කිව්වා, ඒ පහම එකතු කරගත්තත් දකින්නේ නැහැ කිව්වා, ඒ වයින් තොරවත් දකින්නේ නැහැ කිව්වා. එහෙනම් මේ මොහොතේ තථාගතය කියලා එහෙම කතා කරන්න බැහැ නේද? ලැබෙන්නේ නැහැ නේද? තථාගතේ අනුපලබ්ධිය නානේ. කලන්නුතේ සංවිද්‍යා කරනවා. එහෙනම් කොහොමද අර විදිහට කියන්නේ? තථාහං බදවතා ධම්මං දේශිතං ආජානාමි යථාදීනසෝ විස්සු කායස දේදා උද්ධිත ඉනප්පති නහෝති තර පරණාති. එතකොට මේ මොහොතේ තථාගතය ලැබෙන්නේ නැත්නම් මේ සීනසෝ විස්සුව ආයස්ස දේදා මේ මරණයෙන් පස්සේ නැහැ කියන කතාවක් කියන්න පුළුවන්ද? කොහොමද කියන්නේ? මේ මොහොතේ නැති ස්වභාවයක් ගැන දැන්දී අපිට ගන්න වෙනවා මේ ජීවත් වෙන්න කොටස් නැති එකේ මේ මරුණයි පස්සේ කතාවක් කොහොමද කියන්නේ කියලා තමයි අහන්නේ. එතකොට එතන පිට මේ සතාගතයෝ කියපු තේරුම මෙතන අපිට රහතන් වහන්සේ හරි ඒ දෙකම මේ බුදුරජාණන් වහන්සේ අපරියාපන්න භූමියමනේ රහතන් වහන්සේගේ මට්ටමනේ එන්නේ. එතකොට ඒකන තමයි මේ අහන්නේ. එතකොට මේ එහෙම කෙනෙක් මේ මොහොතෙත් නොලැබෙන කල්හි නැරුණයින් පස්සේ කොහොමද එයා ගැන කතා කරන්නේ කියනවා වගේ තේරුමක් තමයි ඔය කියන්නේ. එතකොට මම හිතන්නේ ඉස්සෙල්ලා ප්‍රශ්නෙට උත්තරේ එනවා. අපේ චිත්‍ර මහත්මිය මතකලේ මේ මරණයෙන් පස්සේ කතා කරන්නේ මැරෙන්න කලින් ඉඳලානේ. දැන් මෙතන පෙන්නනවා මැරෙන්න කලිනුත් ඉන්න පුළුවන්ද අපි මේ පහ වෙන් කරලා හොඳට නොමරින් මෙමතුව. කියන්නේ රූපයයි වේදනායි සංඥායි සංකාරයි විඥානයයි පහ දෙයට නොවනින් දකින්න කෙනා ගන්නවා. රූපය නිසානම් කෙනෙක් පණවන්න බෑ, වේදනාව නිසාත් පණවන්න බෑ, සංඥාව නිසාත් පණවන්න බෑ, සංකාරය නිසාත් පණවන්න බෑ, විඥානය නිසාත් පණවන්න බෑ. එතන ඉවනම් අපේ මෝඩකම තමයි අවිද්‍යාව තමයි පණවල තියෙන්නේ. එතකොට මේ රහතන් වහන්සේව හරි සත්‍යාධිපයන් වහන්සේව හරි එහෙන පණවන්න හැකියාවක් නැහැ. මොකද අවිද්‍යාව මතයි මේ තැනදී ඉන්නේ. විද්‍යාව නැත්තම් ඇත්ත ඇතුලේ ඉඳලා පස්සෙ එහෙම පණවන්න හැකියාවක් නැහැ. ඒ කියන්නේ පණවන්න බැරි පුද්ගලයේ ගැන නේද මේ කතා කරන්නේ. අපි ඔය අර ප්‍රශ්නේ අහනකොටම ඒ කියන්නේ මැරෙන්න මොහොතකට කලින් කිසියා කියන සුසුපියද ඉඳන් නේද මරණයින් පස්සේ මොකද වෙන්නේ කියලා ප්‍රශ්න කරා. එතකොට පේනව නේද මේ ප්‍රශ්නේම වැරද්ද කියන එක. එතනින් තමයි මේකට උත්තරේ තියෙන්නේ. අද ඒකේ අතිකර මතක් කර ගන්න පුළුවන් අර අභ්‍යාසෘත ප්‍රශ්න හතරක් තියෙනවා. සපාදකෝ නැතුණින් පස්සේ ඉන්නවද කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒකට උත්තරයක් දෙන්නේ නැහැ. මම එහෙම කියන්නේ නැහැ කියලා. අර වචයට කියන්නේ ඒ දෙතන් දෙක තුනක් තියෙනවා. ඊළඟට සපාදකෝ එනනම් නැතුණින් පස්සේ ඉන්නවද? මම එහෙම කියන්නේ නැහැ කියලා ඒ ප්‍රශ්නකට උත්තරයක් දෙන්නේ නැහැ. ඊළඟට අහනවා සත්‍යගතිය මරණයෙන් පස්සේ ඇත්තෙක් නැද්ද නැත්තෙක් නැද්ද කියලා. ඒකට ඒකටත් උත්තරයක් දෙන්නේ නැහැ. එහෙම කියන්නේ නැහැ කියලා කිව්වා. ඊළඟට අහනවා සත්‍යගතිය මරණයෙන් පස්සේ ඇත්තෙක් නැත්ද නැත්තෙක් නැත්ද කියලා. ඒකත් අනිත්‍යත් අහනවා. ඒකට ඒකටත් බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන්නේ නැහැ. මම එහෙම කියන්නේ නැහැ කියලා. එතකොට අර වචය කියනවා කොහොම කල කිව්වා ඉස්තරණම් මාත වහන්සේ ගැන පැහැදීමක් තිබුණා. දැන් ඒ තිබුණ පැහැදීමක් නැති වුණා කියලා තත් කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මට මතක විදිහට කියන්නේ ඉතින් වස්තුවේ මෝග පුරුෂයෙකුට මේක නොතේරෙන එක පුදුමයක් නෙවෙයි කියලා. එතන කියන්නේ ඒ ප්‍රඥාවේ අදුකම. සා මේක තේරුම් ගන්න බෑ. ඒ අපි එතන තේරුම් ගන්න ඕන ඒ ප්‍රශ්නයම වැරදි නේද කියන තැනින් තමයි ඔක තේරුම් ගන්න ඕනේ. කියන්නේ අව්‍යාකෘත ප්‍රශ්න කියන්නේ ඒකයි. දැන් වැරදි ප්‍රශ්නයකට උත්තර දෙන්න දියොත් දෘෂ්ටිගත වෙනවමයි. ඔව් කිව්වත් නැහැ කිව්වත් මොන විදිහකට උත්තර දුන්නත් දෘෂ්ටිගත වෙනවා. ප්‍රශ්නේම වැරදිනා. ඒකට ප්‍රශ්නේ වැරදිනම් අපි ප්‍රශ්නේ වැරද්ද දකින්න මේ ප්‍රශ්නේ අදුවක් තියනවා කියන එක පෙන්වලා දෙන්න මේ දක්ෂ වෙන්න ඕන දහම දැක්කන. මෙතන මම දකින්නේ මේ රහතන් වහන්සේ මරණයින් පස්සේ මොනවද වෙන්නේ කියලා අහන්නෙම දෘෂ්ටියක් මත. ඒකට ඒ ප්‍රශ්නේ නේද? මම තව ටිකක් අර සාමාන්‍ය තේරෙන උපමාවෙන් ගන්නෙ මම කියන්නේ අර වතුරට එදෙන බල්ලා බල්ලෙක් ඉන්නවා කියලා හිතන්නේ. ඒකට ඒ බල්ලා අපෙන් ඇවිල්ලා අහුවුත් අර බල්ලා හොඳ බල්ලෙක්ද නරක බල්ලෙක්ද ඔය බල්ලා කොහේ ඉඳන් ආවද මරණයින් පස්සේ කොහෙද යන්නේ? ඔයගේ කතා අහුවොත් අපිට පේනවා මේක සංකර දෘෂ්ටියක් මත ඉඳගෙන අහන ප්‍රශ්න. ඒක අපිට කවදාවත් ප්‍රතිබල්ලෙක් පිටිකන්නේ නැහැ. මෙයාගේ මෝඩකමටම පරිලෙක්ව හදාගෙන එයා ගැන අපි ප්‍රශ්න අහනවා. ඒ වගේ තමයි අපි දකින්න ඕන අපේ කෙලෙස් මත අපි සතන් වහන්සේකෙන් අනෝගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන නිසා කෙනෙක් අනෝගෙන අපි ඒ ගැන අහන ප්‍රශ්න ටික. මේක තේරුම් කරන්නේම අර ප්‍රශ්නෙට උත්තරේ දෙනවට වඩා මේ ಜಾති ප්‍රහාරගෙන ඒවයි මේ මොහොතේ කෙනෙක් ඉන්න පුළුවන්ද කියන එක ඒ ප්‍රත්‍යක්ෂ වෙන විදිහට තමයි මේ සරස්ථානඳුරු ප්‍රශ්න ටික යොමු කරගෙන යන්නේ. ඒ තුල තමයි මේ යමකරහාමුදුරන්ට ධර්මය අවබෝධ වීම තුලින් මේක ඇත්ත දැකීම තුලින් දකිනවා අර ප්‍රශ්නේ අතුවක් තියෙනවා. ඒක එතකොට බුදු පියාණන් වහන්සේ දේශනා කරපු දෙයක් වෙන්න බෑ කියලා මොනින් දැකීමේ හැකියාව එනවා. ඒ වගේ අදහසක් තමයි මම දකින්නේ. ඒකේ තව අදහස් තියෙනවා නම් වෙන පැති තේනවා නම් මේ ඉදිරිපත් කරන්න අපි අවස්ථාව දෙන්න. පෙරවන් සරණයි. ඔව් සරණ තමයි. පොඩ්ඩක් මට අපි අවස්ථාව ලබා දෙමු. දැන් ඇත්තටම මේ මතක් වෙච්ච දේ තමයි දැන් එතන දෘෂ්ටියක් කියලා කියන්නේ මොන දෘෂ්ටිය කියලා කියන්නේ කියන්නේ අත වශයෙන්ම කියන දෙයක් නෙවෙයි ඒකත් යම් කිසි වෙනස් දෙයකින් හිතාගත්තාම තමයි ඒකට දෘෂ්ටි කියලා කියන්නේ. එතකොට මෙතනත් ඒ ස්වභාවය හොඳින් පෙන්වුම් කරන මේ සරියුත් ස්වාමීන් වහන්සේ අර ප්‍රශ්න වලින් කියලා හිතනවා මේ විදිහට මේ ඡන්ද පංචකයක් ඇති තැනක මේ රහතන් වහන්සේ කියලා හිතා ගැනීමක් කියලා තියෙනවා කියන්නේ. අදයි මම අනිත් කල්යනා මිත්‍රයන් දෙකම වෙන්න සාකච්ඡා ටික තියෙන සෙවන් සර් නම් සෙවන් සර් නයි. අදම මේ සූත්‍රයේ දේශනාව ගැන හිතලා බලනකොට මේ තනි දෘෂ්ටියක ගැන කියනවට වඩා ලෞකික ලෝකෝත්තර කියන දෙකොටස ඒ දෙකේ වෙනස මනාව පැහැදිලි කරන විදිහට කරපු දේශනාවක් කියලා විස්තර කරන්න පුළුවන්. මොකද ලෞකික தත්යෙන් මිදුනහම මෙහෙමයි කියලා මේ ලෞකික කියන කොටසම දෘෂ්ටිගතයි නේද? සම්පූර්ණම දෘෂ්ටියක් නේද? ඒ කියන්නේ මම අපි කෙනෙක් කියලා මේ හිතාගෙන ඉන්න තැනම මේ දෘෂ්ටිගතයි. ඒ එහෙම හිතේ තියාගෙන තව කෙනෙක් ගැන හිතන, තව කෙනෙක්ගේ නිමයාවක් ගැන හිතන. ඉතින් එතකොට මෙන්න මෙතන තියෙන ධර්ම මුළු සත් ධර්මයම නේද මේ පැහැදිලි කරලා ඇතුළට ඔබලා දෙන්න වගේ සුදුසු විදිහට විස්තර කිරීමක් නේද කරන්නේ? ලෝකෝත්තරයි කියන්නේ, අපරිහාපන්නයි කියන්නේ මොකද්ද කියලා නේද මෙතනින් පැහැදිලි කරන්නේ. එතකොට ඒ කියන්නේ එහෙමනම් මේ ලෞකිකයි කියන්නේ මේ ලෝක තුන් ලෝකයේ ඇතුලේ තමයි අපි මේ ජාතියක් ගැන කතා කරන්නේ. එහෙමනම් මේ පංචස්කන්ධයක් වැරදි විදිහට අල්ලගෙන වැරදි දෘෂ්ටියකින් ඉන්නේ මෙතනද නේද කියන එක මේ තමයි මෙතනින් මනාව වටහලා දෙන්න උත්සාහ කරන්න කියලායි මට තේරෙන්නේ. තේරුවන් සර්. ඔව්. ඒ කරුණම තමයි මෙතන ඇත්තටම මම දකින්නේ මෙතන මේ සක්කාය දිට්ඨිය ගැනම දේශනාවක් නේ තියෙන්නේ. සක්කාය දිට්ඨිය තුල ඉන්න කෙනෙකුට එන්න පුළුවන් මත. ඒක පුද්ගලයෙක් ගැන මත වෙනවා ඒ සක්කාය දිට්ඨිය තියෙන තාක්කල්. සතුටක් යන මනසට එන්න පුළුවන් එක එක දෘෂ්ටි තමයි මේ පැහැදිලි කරන්නේ. එතකොට අර කිව්වගේ ලෝකෙට අයිති දැක්නේ ඉන්නකම් මම ඉන්නවා කියලා ඉන්නකම් ඒක නිසා අනිත් අය කෙනෙක් ඉන්නවා කියන මතේ ඉඳන් කරන ප්‍රකාශ කියලා ගන්න පුළුවන්. එතකොට මේ ශරීරාමතුරු කරන දේශනාවක් සක්කාය දිට්ඨිය දුර වෙන විදිහ. ඒ කියන්නේ මේ අපි කහම අරන් වෙන වෙනම මේ රූපේ මම කියලා ගන්න පුළුවන්ද, මගේ කියලා ගන්න පුළුවන්ද, මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද, එහෙම එක එක ආකාරයෙන් ප්‍රශ්න කරලා මේක අවබෝධ කරවන්නේ අර සත්‍ය දිට්ඨිය දුර වෙන විදිහට. ඒ කියන්නේ මෙතෙන්දී ඊට පස්සේ යමක හාමුදුරුවෝ මේක හැඟුවට පස්සේ කියනවනේ පෙර නුවණ නැත්තව මට ඒ පාපක දෘෂ්ටිය වුණා. මේ සාරිස් හාමුදුරුවන්ගේ ධර්මදේශනය අහලා ඒ දෘෂ්ටි ප්‍රහීන වුණා. ඒ වගේම මාංශෙන් ධර්මයට අවබෝධ කරන දස්තිය කියලා කියනවා. ඊළඟට අපි මේ දැන් අර මේකව ටිකක් පැහැදිලි වෙනවා. මේ උපමාව ඇහුවාම එහෙනම් අපි උපමාවත් කිතියෙන් කියන්න බලමු. මොකද මේක ගොඩක් දිග සූත්‍රයක් වෙනවා. මේ බොහොම කෙටි කර කියන්නේ. එතකොට මේ එන මේ වගේ තමයි උපමාව දෙන්නේ. ඇවැත් යමකේනේ ආත්‍ය වූ මහත් ධනයත්තා වූ රකවල් සහිත වූ යම් ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් ඇත්තේ. එතන අපි කියමු මුදට සල්ලි තියනවා සම්රජ කෙනෙක් වගේ. ඊළඟට එයා හරි බලවත් කිට්ටු වෙන්න බෑ. ඒ වගේම එයාට රැකවල් දාලා කොහොම කිට්ටුවටවත් යන්න බැරි බලවත් කෙනෙක්. ඔහුට අනර්ථ කැමතියි, අවැද කැමතියි, නිර්භය නොකැමතියි. ඒ කියන්නේ එයා ගැන කොහෙත්ම කැමති නැති එක්කෙනෙක් ජීවිතයෙන් තොර කරනු කැමතියි. එයාව මරලා දාන්න ඕන කියලා හිතන කිසියම් පුරුෂයෙක් ඇතිලන්නේ. ඒකට දැන් එයාට ඕන අරව මරලා දාන්න. ඒකට ඔබට මේබඳු අදහසක් වන්නේ මේ ගෘහපති කෙනේ හෝ ගෘහපති පුත්‍ර කෙනේ හෝ ධනයෙන් සමෘද්ධයි. මහත් ධන ඇත්තේ, මහත් සම්පත් ඇත්තේ. එතනෙද අතුගත පිටත මුරකරුවන්ගෙන් යුක්තය. ඒ ඇතුළෙන් ආරක්ෂාව තියලා අපි තින මුරකරුව ආරක්ෂා කරනවා. එයා මේ ජීවිතර කරන්නට පහසු නොවේ නේ. එහෙනම් මේ දැන් මා උපායක් හිතනවා. මේ ඇතුළත වැඩ දිවිතර කරන්නේ නම් ඉතා යහක යන. එතන මෙයා එක යාළු වෙලා ඒ ඇතුළත දිවිල්ලම තමයි මෙයා අරන් නවන කියලා අන්න මෙයා දැන් උපායක් හිතාගන්නවා. ඊට පස්සේ එතන මේ ගෘහපතියා කරා හෝ ගෘහපති පුත්‍රයා කරා හෝ කියනවා මම ඔබට උපස්ථාන කරන්න මේ කියන්නේ. එයාට උපස්ථාන කරන්න අහනවා. ඒ ගෘහපති කෙනේ හෝ ගෘහපති පුත්‍රයාන්නේ ඔහුලව උපස්ථාන කරවා ගන්නෙ. ඒ උපස්ථායක තැන පළමුව නැදිකමින් පසුව නිදමින් අස්තරන්ත කුමස්තරන්ත යසසමින් මනාව හැසිරමින් ප්‍රිය වචන කතා කරමින් උපස්ථාන කරන්නේ. එතකොට මෙයා හොඳම සේවකෙක් වගේ එයාට උපස්ථාන කරනවා. ඒ කියන්නේ මෙයා නැගිටින්න කලින් නැගිටලා මෙයා නිදාගත්තට පස්සේ නිදාගන්නේ. ඊළඟට හැම තිස්සෙම අහන දැම්මනාද කරන්න ඕන මොනවාද කරන්න ඕන කියලා ඒක මනාව හැසිරෙනවා. ඊළඟට ප්‍රිය වචනමයි කතා කරන්නේ එයා අවශ්‍ය දේව උපස්ථාන කරනවා, වටන් කරනවා. එතකොට මොකද වෙන්නේ? ගෘහපති දෙමේ හෝ ගෘහපති පුත්‍රගමේ හෝ ඔහු මිත්‍රයෙකු වශයෙන්ද අදහන්නේ, යාළුවෙකු වශයෙන්ද අදහන්නේ? ඔහු කෙරෙහි විශ්වාසයට පැමිණේ. කියන්නේ එයාගේ විශ්වාසවන්ත සේවකයා බවට පත් වෙනවා. ඊට පස්සේ එවිට යම් කලෙක මේ ගෘහපති දෙමේ හෝ ගෘහපති පුත්‍රගමේ හෝ මට මනාප විශ්වාස වූයේයි ඔහුට පිටක් වන්නේද? නම්තටම විශ්වාසය දිනාගත්තට පස්සේ එවිට ඔහු රහසිගත දැනක් දැන තීනු ආයුධයකින් ජීවිතය තොර කරන්නේ. තොර වෙන කවුරුත් නැති අවස්ථාවක ආයුධයකින් එයාගේ ජීවිතය තොර කරනවා. ඒක නරලා දානවා. ඒක උපමාව. එතකොට දැන් අහනවා එවත් යමකේනි ඒ කුමක් හඳින්නේද? මේ ගැන මොකද හිතන්නේ? යම් කලෙක මේ පුරුෂතෙන අහවල් ගෘහපතියා කරා හෝ ගෘහපති පුත්‍රයා කරා හෝ පැමිණ අහංස උපස්ථාන කරන්නේ නේ කියන්නේද? එකල්හි හිතන වදකයා. ඊට මුලින්ම ඇවිල්ලා අහන්නේ මං ජොබ් කරන්නද වැඩකාරකම් කරන්නද කියලා අහනකොට මෙයා වදකයාමයි. හැබැයි වදකයෙකු වුවද මාගේ වදකයෙක්යි නොදස්සේ. ඇත්තට වදකයා වුණාට මේ පුරුෂයා දන්නේ මේ ආවි වදකෙක් මාව මරන්න ආපු කෙනෙක් කියලා. ඊළඟට ඊට පස්සේ උපස්ථාන කරනකොට යම් කලකත් හිටෙන පළමුව නැගිටින්න පසු වෙන ඉඳමින් කුමක් කරන්නද සතනින් මනාපසේ යටින් ප්‍රිය වචන කියමින් උපස්ථාන කරනකොට කල්හිත් හිටෙනවද කියලා. කොහොම උපස්ථාන කරනකොටත් මෙයා වදකයමයි. හැබැයි වදකේකුවද මාගේ වදකේකයි නොදස්සේ. ඒකට මේ පුදුතයා දන්නේ මේ මගේ වදකේක් කියලා. මට මෙච්චර මේ සලකන්නේ. ඊළඟට තුන්වෙනි එක තමයි යම් කලකත් ඔහු රහස්ථානයක් දැන තියෙන ආයතනයකින් දිවිතර කරන්නේ ඒ කල්විස්සතමවද කේස්නේ වදකේකුවද මාගේ වදකේකයි නොදස්සේ. දැන් මෙයා මැරෙන මොහොතේවත් දැන් එයාට හොරෙන්නේ ආයතනයකින් කොටලා මරන්නේ. ඒ වෙලාවියත් දන්නේ මාව මැරුවේ මේ වදකයා කියලා. ඒ කියන්නේ මෙයා එතෙන්දිත් මුලා වෙලා ඉන්නේ තාම මේ මගේ යාළුවයි කියලා. ඒක මාගේ වදකේකයි නොදස්සේ කියලා ඒ අවස්ථාව තුනේදී මුලින්ම එන වෙලාවේ ඊළඟට උපස්ථාන කරන වෙලාවේ ඊළඟට මරණ වෙලාවේ වදකේකුවද මාගේ වදකේකයි නොදස්සේ. ඒකට යමකහන් සිදු කියන වැස්නේසේ. ඒකට පරිත්‍ථාන් සිදු කියන වැස්නේ පරිච්ඡේදන මේ ටික තමයි වැදගත් වෙන්නේ. හැබැයි මේතරින් පරිච්ඡේදන ආර්යයන් නොදක්නා වූ ආර්ය ධර්මයේ යතස්ස වූ ආර්ය ධර්මයේ නොහික්මුණා වූ සත්පුරුෂයන් නොදක්නා වූ සත්පුරුෂ ධර්මයේ යතස්ස වූ සත්පුරුෂ ධර්මයේ නොහික්මුණා වූ අසුතවත් පුතක්ඥන තෙන. එතකොට මේ අසුතවත් පුතක්ඥන තෙන කොහොමද දකින්නේ? රූපය සමායයි දක්න්නේ, සමා රූපයත් එක්ක කොටස උදස්නේ, සමා කෙරෙහි හෝ රූපය දක්න්නේ, රූපය කෙරෙහි හෝ සමා දක්න්නේ. රූපේ හින්දා එන්න පුළුවන් සතර ආකාර ඒ සක්කාය දිට්ඨිය මෙතන තියෙනවා. ඒ විදිහටම වේදනාව සමා වශයෙන් දක්න්නේ, සමා වේදනාත් එක්ක කොටස උදස්නේ, සමා කෙරෙහි හෝ වේදනාව දක්න්නේ, වේදනාව කෙරෙහි හෝ සමා දක්න්නේ. ඒ විදිහට වේදනාවෙත් සතර ආකාර එක්කට සමාව දකින්න පුද්ගලය. සංඥා විච්ඡේදියට සංකාරච්ඡේදිය විඥානයේ ඡේදියට සිත්තානේ අහලා තියෙන්නේ සිය ආකාර සක්කාය දිට්ඨිය ඇති වෙන හැටි පෙන්නනවා. කාටද ඒක ඇති වෙන්නේ? අර කියපු ආර්යන දක්න ආර්ය ධර්මයේ අදක්ෂ අසෘතවත් සුතක් යන. ඒකට බලසනේ උපමාවේ මේ වදකයට උපමා කරන්නේ, අර වදකය බව නොදන්න කමට උපමා කරන්නේ රූපයේ වේදනාවේ සංඥායේ සංකාරයේ විඥානයේ මේ පුද්ගල හැඟීම පනව ගන්න කෙනා, සක්කාය දිට්ඨිය ඇති කර ගන්න කෙනා. එයා දන්නේ නැහැ මේ වදකය කියලා. ඊළඟට සිතන අනිත්‍ය වූ රූපයයි සත්‍ය වූ පරිච්ඡේ නදන්. ඒ වගේම වේදනාව සංඥාව සංකාරයේ විඥානයේ සත්‍ය වූ පරිච්ඡේ නදන්. ඊළඟට දුක්ඛ වූ රූපයේ බව ඒ විදිහට සත්‍ය වූ පරිච්ඡේ නදන්. සංඥාව සංකාරයේ විඥානයේ ඒ වටික ඒ විදිහට දන්නේ නැහැ. ඊළාට අනාත්ම වූ රූපේ අනාත්ම වූ රූපේ ඒ තත්ත්ව පරිච්ඡේ නදරයි. අනාත්ම වූ වේදනාවේ තත්ත්ව පරිච්ඡේ නදරයි. මේ පහ තමයි ඒ විදිහට දන්නේ නැහැ. ඒ නොදන්න කමම තමයි අපි අර දැන් වදකයා විදිහට දන්නේ නැහැ කියලා මේ ප්‍රමාණය ගන්න තියෙනවා. ඊළඟට සත්‍යයන් විසින් කරන ලද රූපය සත්‍යයන් විසින් කරන ලද රූපයයි සත්‍ය පරිච්ඡෙන් නදන්. එතකොට අර රූපය හටගත්තේ කොහොමද කියලා සමුදය කොහොමද කියලා දන්නේ නැහැ සත්‍යයන්ට. එතකොට සත්‍යයන් විසින් කරන ලද වේදනාව සත්‍යයන් විසින් කරන ලද වේදනාවයි සත්‍ය පරිච්ඡෙන් නදන්. මේ විදිහට සංඥාව සංකාරේ විඥාණය සත්‍ය පරිච්ඡෙන් නදන්. සත්‍ය පරිච්ඡෙන් නදනවා කියන්නේ අර වදකය කියලා දන්නේ. ඒකත් පෙන්නවා මෙතන. වදක වූ රූපයයි සත්‍ය වූ පරිච්ඡෙන් නදන්. වදක වූ වේදනාවයයි සත්‍ය වූ පරිච්ඡෙන් නදන්. වදක වූ සංඥාවයයි සත්‍ය වූ පරිච්ඡෙන් නදන්. වදක වූ සංස්කාරයන් වදක වූ සංස්කාරයෝයයි සත්‍ය වූ පරිච්ඡෙන් නදන්. වදක වූ විඥාණය වදක වූ විඥාණයයි සත්‍ය වූ පරිච්ඡෙන් නදන්. එතන රූපේත මාගේ ආත්මයයි පැමිණේ සල්වා ගනි පිරික. වේදනාවට මාගේ ආත්මයයි පැමිණේ සල්වා ගනි පිරික. විදියට සංඥාවට සංකාරයට විඥාණයට මාගේ ආත්මයයි පැමිණේ සල්වා ගනි පිරිකයි. දෘෂ්ටියෙන් දස ගන්නා ලද්දා වූ අල්ලා ගන්නා ලද්දා වූ මේ පංච උපාදාන සංදේයෝ ඔහුට දීර්ඝ කාලයක් මුළුල්ලේදී අවයට පිණිස දුක්ඛිනිස පවතී. ඒ උපමාවෙන් ඒ විදිහට ගන්න ඕනේ. ඒකේ ඒ උපමාව යනිච්ඡත්වත් කියනවා. ආර්යයන් දක්නා වූ ආර්ය ධර්මයේ දක්ෂ වූ ආර්ය ධර්මයේ නිස්සනා වූ සත්පුරුෂයන් දක්නා වූ සත්පුරුෂ ධර්මයේ දක්ෂ වූ සත්පුරුෂ ධර්මයේ නිස්සනා වූ සුතවත් ආර්ය ශ්‍රාවකයන්. රූපය සමායයි නදක්නෝ. සමා රූපයේ එක් කොට හෝ නදක්නේ. සමා කෙරෙහි රූපය තේජෝ නදක්නේ. රූපය කෙරෙහි සමාය තේජෝ නදක්නේ. එතන අර සතරාකාර සක්කාය ආර්යයන් ඇසුරු කරපු සුත්තවත් ආර්ය ශ්‍රාවකය. එතන අනිත්‍ය වූ රූපයයි සත්‍ය පරිච්ඡෙන් දන්නේ. අනිත්‍ය වූ වේදනාව අනිත්‍ය වූ වේදනාවයි සත්‍ය පරිච්ඡෙන් දන්නේ. ඒ කියත ඒ සංකාරේ විඥානේ වේදනාව. ඊළඟට දුක්ඛ රූපයයි සත්‍ය පරිච්ඡෙන් දන්නේ. වේදනාවට සංඥාට සංකාරයට විඥානට මේ දුක්ඛ බව දකිනවා. ඊළඟට අනාත්ම රූපයයි සත්‍ය පරිච්ඡෙන් දන්නේ. එදිර අර පහතම විඥානයේ දක්වා අනාත්ම බව දකිනවා. ඊළඟට සත්‍යයන් විසින් කරන ලද රූපය සත්‍යයන් විසින් කරන ලද රූපයයි සත්‍ය පරිච්ඡෙන් දන්නේ. අපේ වෙයි සමුදයක් දකිනවා. වේදනාව සංඥාව සංකාරේ විඥානෙට ඒ විදිහට දකිනවා. අන්නේ දැක්ම තමයි වදක වූ රූපේ වදක වූ රූපේයි සත්තු පරිච්ඡෙන් ගනි. වදක වූ වේදනාව වදක වූ වේදනාමයි සත්තු පරිච්ඡෙන් ගනි. වදක වූ සංඥාව වදක වූ සංඥාවයි සත්තු පරිච්ඡෙන් ගනි. වදක වූ සංස්කාරයන් වදක වූ සංස්කාරයෝයි සත්තු පරිච්ඡෙන් ගනි. වදක වූ විඥානේ වදක වූ විඥානේයි සත්තු පරිච්ඡෙන් ගනි. ඒ ආරේ ශ්‍රාවකතෙන මේ මාගේ ආත්මයයි රූපේත නොපෙනෙන්නේ. නොදනි පිහිට නොපිහිට. මාගේ ආත්මයයි වේදනාවත නොපෙනෙන්නේ නොගනි නොපිහිටයි. විදයට සංඥාවට සංකාරයට විඥාණයට මාගේ ආත්මයයි නොපෙනෙන්නේ නොගනි නොපිහිටයි. නොපෙනී නැන ලද්දා වූ නොගන්නා ලද්දා වූ මේ පංචවාද සංස්කන්ධය බොහෝ කලක් මුළුල්ලේ හිතට කෙනෙකුට ප්‍රතිනේක පවතිච්චේ ප්‍රකාශ කළහ. එතකොට අන්තිමට කියනවා මේ ධර්ම දේශනාව දපා මාගේ සිත මේ ආශ්‍රවයන් කරෙන් මිදුණා කියලා. එතන කීනාස්සව පැත්තෙම පත් වෙනවා කියලා විදියට කිව්වොත් ඒ රහත් වෙනවා. ඒ කියන්නේ එතන හරි වැදගත් වෙන්නේ මේ සුසත් යන මට්ටමේ ඉඳලා රහත් වෙනකන් අවශ්‍ය අවබෝධය ගන්න අවශ්‍ය දේවල් ටික මේ සාකච්ඡාවේ ඒ පරිස්සම්ද්‍රෝ අවබෝධ කරලා දෙනවා. එතකොට අර රහතන් වහන්සේ නැහැයි, කරුණායි පස්සේ නැහැයි කියන එකට උත්තර දෙන්න නෙමෙයි රහතන් වහන්සේ සත්‍යපාදුරු කියේ. එයාට තේරුම් කරලා දෙනවා ඒ වැරදි දෘෂ්ටියක් තියෙන හින්දානේ ওই කතාව කියන්නේ කියන එක. ඒක ධර්මයේ අවබෝධ වීම තුලිනුයි දෘෂ්ටි ටික කැඩෙන්නේ. කියන්නේ අපි ඉන්න මත කැඩෙන්නේ ධර්මයේ අවබෝධ වෙන්න කියන එක. ඉතින්න්නේ මේ සූත්‍රයෙන් අපිට ටිකක් හොඳට දැනලා දෙනවා කියලා. මේක ගැන ඒ අදහස් තියනවා නම් අපි තව කතා කරමු. පෙරුවන් සරණයි. මම සරණයි මම කල්දාරේ අපි කරහත්පත් යම් කිසිනේ කරහත්පත්යේ පස්වෙනකොට මරණයක් සිදු වෙනවා. ඒක මේ කායික මරණයක් නෙවෙයි, ඒක කායිකයෙන් මැරීමක් නෙමෙයි. එතන වෙන්නේ සීයාල කය මැරීමක් කියලා මම තේරුම් ගන්නවා. අවසාන කය මැරෙන්නේ අපි අපවත් තමයි කියලා කියන්නේ ඔය එනද පිළොම් කියලා කියන්නේ. එතෙන්දී තමයි දෙවෙනි මරණය තියෙන්නේ. ඒ කියන්නේ අපිට කායවල තුනක් කියලා කියන මහත්ය එකක් පරජකය, චිත්තදකය සහ විඤ්ඤාණක. ඉතින් අන්න ඒ සම්බන්ධව පොඩ්ඩක් සම්පූර්ණ පැහැදිලි කරන්න පුළුවන් නම් මම හිතන්නේ අපිට මේකේ ගැඹුරු පැත්ත තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. පස්වෙනිවස් තමයි අපිට අද සම්බන්ධ වෙන්නේ අචාර්ය කොබ්ලන් ගේමහත්මය. කොබ්ලන් මහත්මය ඔබතුමාට පුළුවන් එකට පිළිතර සාබදාන් කියන්නේ හොඳයි කියලා හිතනවා. ඔව් දැන් ඒ වගේ දැන් යම් කිසි මේ මතයක් අහන්න ලැබුණාම අපි දක්ෂ වෙන්න ඕන ඒක අපි ධර්මයට ගලපලා බලන්න. එහෙම නේද? දැන් අපිට හිතනහම දැන් මේ සහතන් වහන්සේ නිරුණාට පස්සේ උපදින්නේ නැත්නම් නැහැ කියන එකේ අපි ගොඩක් වෙලාවට ඉන්නවා. ඒකට අපි ඉන්නම තේ හරි කියනකොට අපි දැන් ඒක ධර්මයට ගලපලා බැලීම තමයි මේ කරන්නේ. මොකද අපි ඉන්න මත ටික හරි වුණා නම් අපි රහත් වෙලා. ඉතින් එහෙම සත්‍යයක් නෙවෙයි කියන එකේ ඉඳන් අපි ධර්මය ගැන ප්‍රශ්නාවෙන් ඒක අපි සාකච්ඡා කරලා බලන්න ඕන. ඒක අපිට අහන්න ලැබෙනවා එක එක මත. දැන් ඔය මරණ තුනක් ගැන කියන්න පුළුවන් කෙනෙකුට. හැබැයි අපි ඒක මේ සූත්‍රවල තියනවාද මරණ තුනක් ගැන කියලා, එහෙම නැත්නම් ඒක පසුවව මතයත්ද කියන එක අපිට ගාමකට ගලපලා නොනින් විමසන්න වෙනවා. අපි අහලා තියෙන්නේ දැන් මේකෙත් තියනවා රහත් වෙනකොට වෙන දෙයක්. සීනා ජාති කියන එක. ඒ කියන්නේ ඒ එකමං අර දෙකක් කියලා බලන්නත් කිව්වේ මේ දැන් ජාතිය නැත්නම් ඉපදීම නැති වෙන්නේ පිරිනිවන් පාන මොහොතේද රහත් වෙන මොහොතේද කියලා. අපිට මේකේ ප්‍රත්‍යහැදිලි ඒක රහත් වෙන මොහොතේ සිද්ධිය. ජාතිය නැති වෙන. රහතන් වහන්සේ තමයි කියන්නේ ජාතිය නැති කළා කියලා. ඊළඟට අපි ඒකම තමයි අහලා තියෙන්නේ අජර අමර වගේ වචන. ජරාවක් නැති, ආදියක් නැති, මරණයක් නැති ස්වභාවයකට පත් වුණා කියලා. ඒවයි අය අමර කියන මරණයක් නැති කියන වචනේ ගොඩාක් තැන්වල දහමේ සඳහන් වෙන දෙයක්. රහතන් වහන්සේ එච්චන රහත් වෙනවා කියන්නේ ආශ්‍රවශය කරනවා කියන්නේ අවිද්‍යාව දුරු කරනවා කියන්නේ මරණයෙන් මිදෙනවා කියන එක පැහැදිලිව සඳහන් වෙනවා. එතන මම හිතන්නේ ඔකට උත්තරේ ඇති කියලා. ඔකට මරණය නැතිකලේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ රපටිච්ච සංස්පාදයෙන් එහෙම පෙන්නනවා. අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං කියලා අගට එනවනේ. ජාතිපත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ. එන මේ තත්ත්ව කෙවලස්ස දුක්ඛ කන්දස්ස සමුදයෝ හෝති. එන මේ දුක්ඛිකට සමුදය තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඒතට මේ සමුදය මොකද්ද? ජරාවට මරණයට සමුදය තියනකන් ජරාව මරණය තියනවා. ඒ වගේම ජාති නිරෝධා අරතික තේරම නිරෝධයි කියන මේ පටිච්ච සමුප්පාදේ බොහොම පැහැදිලිනේ. ඒකට අවිද්‍යා නිරෝධා සංකාර නිරෝධ ඔය විදිහට ගිහින් උපාදාන නිරෝධ භව නිරෝධ බා නිරෝධ ජාති නිරෝධ ජාති නිරෝධ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සූපායාසා නිරුච්ඡන්ති කියන පාඨය පැහැදිලිනේ. ඒ මේ තත්ත්ව කේවලස්ස දුක්ඛන්දස්ස නිරෝධෝ හෝති. දැන් අය මම මේක හිතන්න කියන්නේ ඔය නිරෝධය කොයි මොහොතේද? සහත් වෙන මොහොතේද? පිරිනවන් වාන මොහොතේද? මොකද ඔතන දෘෂ්ටිගත වෙන්න පුළුවන් තැනක්. ඒකට පැහැදිලි විස්තරයක් මේ සූත්‍රයේ තියෙනවා. ඒ පිරිනවන් පස්සේ ඔය කතාව හිතන්නේ සුතක් යන මැච්මේ ඉන්නකම්. එතන අසුතවත් සුතක් යනවා. ඒ කියන්නේ අර වදකයා විදිහට අකින්න බැරි කෙනා ආර්යයන් ඇසුරු නොකරපු ආර්ය ධර්මයේ අදක්ෂ ප්‍රචාන් ටික තිබුණානේ. ඒතර අපි ධර්මයේ තේරුම් ගත්තොත් වදකයා විදිහට දැක්කොත් ඒ කියන්නේ සීනාස්රෝගන් ක්‍රමකට ආවොත් එතනම තමයි ජාතිය දුක් වෙන්නේ. ඒතර ජාතිය නිරෝධ වුණා නම් ජාතිය දුරු වුණා නම් යම් කිසි මොහතක ඊට පස්සේ ටික වෙන්න කෙනෙක් පුද්ගලයේ කරි ඒ ස්කන්ධ පහක් හරි නේද කියන එක නෝනින් විමසන්න වෙනවා. ඒක අපිට මේ සූත්‍රණත් ඒකට උත්තර ටික තියෙනවා. නැත්නම් වෙනත් සූත්‍ර වලින් උත්තර ගන්න පුළුවන්. ඉතින් අපි යමුලෙන් මේ කියන්නේ දැන් සීනාශ්‍රවයන් වහන්සේ මරණය ඉක්මවා ගිය ස්වභාවයක් කියන එක තේරුම් ගන්න වෙනවා. ඒකට අපිට සත්‍යන මත්තමේදී මරණය ගැන කතා කරාට අපිට ඒ මත්තමක මරණයක් කියන දේ යෙදෙයිද? ඒක මේ අර ඉස්සලවන් කිව්වේ අයම් කිසි දෙයක් අපි පනවගෙන ඒක ගැන අහන ප්‍රශ්නේ ඒක පැනවෙන්නේ නැති කෙනෙකුට මොකද හිතෙන්නේ? අපිට මට ආයේ මතක් කරන්න අප දැන් වතුරට එවිලා බල්ලෙක් වතුරට බුරනවනේ. ඒ දුරන්නේ තව බල්ලෙක් ඉන්නවා කියලා තරහ අරගෙන. ඒකත් අපි දන්නවා ඒක බල්ලගේ මෝඩකමටම ඒ මානසිකත්වයටයි ඌ විශ්වාස කරන්නේ තව බල්ලෙක් ඉන්නවා කියලා. එතකොට ඒ බල්ල අපෙන් ඇහුවොත් අර වතුරේ ඉන්න බල්ලා සැර බල්ලු. නැත්තම් හොඳ සිල්වත් බල්ලෙක්. මේ බල්ලා මැරුණායින් පස්සේ දිව්‍ය ලෝකයේයිද අපායයිද නැත්නම් මොනවෙයිද ඔය වගේ කතා අහන්න පුළුවන්. එයාගේ මරණය ගැන කතා අහන්න පුළුවන්. එයා ලෙඩ වෙන එක ගැන අහන්න පුළුවන්. එහෙම ඇහුවොත් අපි කොහොමද උත්තර දෙන්නේ? අපි මොකක් හරි උත්තරයක් දුන්නත් ඔව් හරි නෑ හරි කියන්න ගියොත් අපි මේ බල්ලෙක් ඉන්නවා කියන එක පිළිගැගෙන නේද උත්තර දෙන්නේ? يعني වැරදි ප්‍රශ්නයකට නැත්නම් දෘෂ්ටියකින් අහන ප්‍රශ්නයකට උත්තර දුන්නොත් උත්තර දෙන කෙනා ඒ දෘෂ්ටියට රැතෙනවා නේද කියන තැනින් මම හිතන්නේ ප්‍රශ්නෙට උත්තරේ ලැබෙයි කියලා. පැහැදිලිද? පැහැදිලි නැත්නම් තව ටිකක් අහන්න පුළුවන්. අර වචන ටික වෙන වෙනම අරන් අපි තව ගොඩක් දුර යනවට වඩා. පෙරුවන් තරණයි. අවය වගේ විස්තර කරලා දුන්නා මේ අරහත්ත්වයට පත්වන විතමයි මේ ජාති සේවෙන් කියනකොටම එකම නිසාම තමයි අර සීනා ජාති කියලා ඒක අර අපි කිසෝසෙම උදානයක් හැටියට ඒක කියන්නේ මේ සත්‍යයට පත්ුනහම එතනදී තේරෙනවා මේ එතන භව නිරෝධය කියන එක තමයි අත්ම ජාති නිරෝධය කියලා කියන්නේ අත්ම කර්මක්ෂය කියලා කියන්නේ අපෙන් එතකොට නැවත වරක් ප්‍රතිසන්දයක් නැත්ත උපස්තියක් කරා යන්න කිසි හේතුවක් ඉතුරු වෙලා නැහැ කියන එක. එතකොට එතකොට ජාති පත්‍ය ජරා මරණ කියනකොට ජාති ශේඛරා නම් ජාමහේ කියන කොහෙත්ම කතා කිරීම තරම් දෙයක් නෙවෙයි කියන එක තමයි මහතනෙක් කොගලිය මහත්තයාට අපිට විස්තර කළේ. ඒ විදිහට තමයි තේරුම් ගන්න වෙන්නේ කියලා. කොග්ගලික මාතේ මේ විදිහට තේරුම් ගත්තොත් ඒ ඔප්තමා හිතන ආකාරයට ගැලපෙනවද? එහෙමත් ඒක තවත් ඒ සත්‍යයක් ඉදපත් කරන්න පුළුවන්ද? තේරුම් ගන්න. ඔව්. දැන් තමයි මම එතන ඉදිරිපත් කරන්නේ අපි සමත ගලපලම මේක තේරුම් ගන්න උත්සාහ කරන්න නැත්නම් ඒක සහම තේරුම් කරන්න බැරි නිසා අපේ මත දාන්න ගියොත් මේ කියනවා වගේ දෘෂ්ටිගත වීමක් වෙන්න පුළුවන්. ඒකට අපි දහම කියලා දැනට පිළිගන්නේ පටිච්ච සමුප්පාදේ නම් පටිච්ච සමුප්පාදේ බොහෝ තැන්වල අහලා තියෙනවානේ අවිද්‍යාවෙන් පටන් අරන් අවිද්‍යාපත්‍ය සංඛාරා වේදිත දුක සකස් වෙන තැන දක්වා. ඒකට මේක තමයි දුකසකස් වෙන්න එකම හේතුව කියලා පෙන්නලා තියෙනවා. ඒ දුක එක එක විදිහට විස්තර කිරීම තමයි අපි ඔය දැන් මරණය ගැන අහනකොට ඒක දුකක් කියන්නේ. ඒක තියෙන්නේ අර්ථය අර මූලික වශයෙන් බැලුවොත් දකින්න ඕනේ ඒක මුලට ගියොත් අවිද්‍යාව නිසා. ඒකට අවිද්‍යාවේ ඉඳන් අපෙන්ට යනකම් තියෙන ඔක්කොම හට ගන්නවා අවිද්‍යාව තියනවා නම්. දැන් ඔබතුමා කිව්වා වගේ දැන් යාතිය තියෙන්නේ බව තියෙන නිසා. තව මත්තමකට කියද්දී බව තියෙන උපාදාන තියෙන නිසා ඔය විදිහට අවිද්‍යාව දක්වාම එන්න පුළුවන්. හැබැයි ඒ ටික තියෙන්නේ මතක තියාගන්න අවිද්‍යාව නිසා. දැන් අර සංස්කාරයක ගලපල බැලිනේ. ඒවා එතකොට ඒවා උපදින දතිය කුත් වෙන්නනවා නිරෝධා කියලා. අවිද්‍යා නිරෝධ නම් සංකාත නිරෝධයි. ඒ පටිච්චසමුප්පාදේ වෙනම තේරුම් කරන තැන මතක් කරගන්න ඉනස් නිතති ඉදං හෝති ඉනස් උපාදයි ඉදං උපජ්ජති ඉනස්මින් අසති ඉදං නහෝති ඉනස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවය. ඒක තමයි මේ පටිච්චසමුප්පන්න ස්වභාවයේ අත්‍යා කියන එකයි නිරෝධා කියන එකයි තේරුම් කරන්නේ. එතකොට මේ පත්‍යා සම්බන්ධයේදී මේ පටිච්චසමුප්පන්න ස්වභාවය පෙන්නවා. කියන්නේ හේතුව තියනවා නම් ඵලය තියෙනවා. ඒ වගේම නිරෝධා කියන එකේදී පෙන්නවා හේතු යෙදුන් නැත්නම් හේතු කිවන් හේතු ප්‍රත්‍ය දෙකම ගන්නව නේ. හේතු ප්‍රත්‍ය යෙදුන් නැත්නම් මේ ඵලයක් ඉපදිලා නැහැ කියන එක. ඔක රොංගක් වෙලාවට දැන් පහන් දැල්ලේ උපමාව එහෙම දෙනවනේ. එතකොට අපි තෙලුයි tirei දැල්ලයි තියනවා නම් ආලෝකෙ තියනවා. ඒක නැහැ කියන්න බෑ කාටවත්. හැබැයි දෙල් හෝ tirei හෝ දැල්ල හෝ නැත්නම් ආලෝකෙ තියනවා කියන්න බෑ. ඒක ඒ වගේ තෙලුයි tirei නිසා දැල්ල තෙලුයි tirei නැත්නම් දැල්ලක් ගැන කතා කරන්න බෑ. ඒකට එක විදිහක් තමයි තිබුණ දැල්ල නැති වුණා කියන එක. අනෙක් විදිහ තමයි මේ හේතු නොයදෙන නිසා දැල්ලක් ඉපදිලා නැහැ. අන්න අපිට පැටලෙන තැනක් එතන තමයි මම ওই නිරෝධය කියන එක තේරුම් ගන්න හේතු යෙදිලා නැත්නම් හටගෙන නැහැ කියන එක නිරෝධය කියන්නේ. හමුදේ නැත්නම් ඵලයක් ගැන කතා කරන්න බෑ. මොකද ඒක හතගෙන නෑ, ඒක දිලා නෑ. ඒක අපි අර දැල්ල නිවි ගියා කියනකට වඩා දැල්ලක් හතගෙන නෑ, හත ගන්න හේතු නෑ. උපදින්න. ඒ උපදින්න ඇති ස්වභාවය තමයි මේ Nirodha කියන්නේ. ඒකට ඒ Nirodha සඳහා ඒ අර කියපු ඔය පටිච්චසමුප්පාදේ කියන කරුණු ඔහේ හරි තිබුණොත් අර ඵලය දක්වා යනවා, කොහේ හරි නොතිබුණොත් ඵලය දක්වා යන්න බෑ කියන එක. ඒක එක එක්කෙනාට ගෝචර වෙන්න පුළුවන් දැන් තමයි. ජාතිය තියෙන, ඉපදීම තියෙන, භවය තියෙන නිසා. භවය නොතිබුණොත් උපදින්න බෑ කියන ඔන්නයි පටිච්චසමුප්පන්න ධර්මතාවය තමයි අපි තේරුම් ගන්න තියෙන්නේ. භවය යෙදෙනකන් විතරයි ජාතිය තියෙන්නේ. භවය යෙදුම් නැත්නම් ජාතියක් ගැන කතා කරන්න බෑ. එතන ඉපදීමක් හේ වුණා. ඒ ඉපදීමක් නැහැ. ඒක මං මෙතන අපිට දකින්න ඕන තැන තමයි. ඕක වෙන්නේ කය බිඳිලා යන වෙලාවෙට අවිද්‍යාව දුර වෙන මොහොතේ. ඒකට නුවණක් තියෙන මේක වෙන්න ඕන අවිද්‍යාව දුර වෙන මොහොතේ. ඒ කියන්නේ රහත් වෙන මොහොතේ. ඒක රහත් වෙන මොහොතේ ඉපදීම නැති වුණා නම් පුද්ගලෙක් හටගන්නේ නැත්නම් පුද්ගලයෙකුට සිද්ධ වෙන දේවල් ටික ගැන කතා කළොත් ඒක අපේ දෘෂ්ටියක් මතම නේද අපි කතා කරන්නේ. ඒක බුද්ධ දේශනාවක් කියලා කියන්න පුළුවන්ද? ඒකයි මෙතන දැන් මෙතන තවත් කරුණක් තමයි දැන් අපිට අපි අය ධර්ම දේශනා කරනකොටත් පරිස්සම් වෙන්න ඕන තැනක් විදියට මම දකින්නේ. අපි සමහර වෙලාවට කියන බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරලා තියනවා කියලා. එහෙම කියන එකේ භයානකකමකුත් මෙතන පෙන්නනවා. සතහන් භගවතා ධම්මං දේසිතං ආජානාමි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ එන්න මෙහෙමයි දන්නේ කියලා කියනකොට අපි එකක් තින්නේ මට හිතෙනවා නිකම් පරිස්සම් වෙන්න දැනක් තමයි බුදුදහම මං තේරුම් ගන්න තියෙන්නේ මෙන්න මේ විදිහට. ඉවනා ඒක ගැළවීමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ එහෙමයි කිව්වොත් ඒක ටිකක් බරපතල වැඩි. මොකද අපි ඕක පැහැදිලිව තේරුම් අරන් නැත්නම් එහෙම අර භූතයෙන් බුදුරජාණන් වහන්සේට චෝදනා කිරීමක් වෙනවා. මම හිතන්නේ ඒකේ විපාක බොහොම දරුණුයි කියලා. එහෙනම් අපි මේ ධර්මය ගැන කතා කරනකොට උසස්කමක මේ මං තේරුම් අරන් තියෙන්නේ එහෙමයි කිව්වොත් ඒක කොයිකත් වෙනොත් හරි. ඒ මට අවබෝධ වෙලා තියෙන්නේ මම දකින්නේ ධර්මතාවෙම අර පටිච්ච සමුප්පාදේ අවිද්‍යාවෙන් ඉඳන් අවිද්‍යාව පත්‍ය කියලා එන සීරම අවිද්‍යාව තියෙන කොට තියනවා. අවිද්‍යාව දුරු වුණොත් ඒකක්වත් ගැන කතා කරන්න බෑ. මොකද ඒවා හටගෙන නෑ, ඉපදිලා නෑ කියන ධර්මතාවයි. පෙරවන් පරණයි මම හිතනවා අපිට තව කාලෙක අපි බලමු ප්‍රශ්නයක් හෝ අදහසක් කියන අපි ඉදිරිපත් කරන්න. මේ එනවත් දන්නේ නැහැ මම. එහෙනම් අහසන් මාත් නැහැ නෝ කියන්නේ. ප්‍රේමත්‍රා මම මේ පොඩි ප්‍රශ්නයක් අහන්නම් මට අත්‍තර මේක. මේ වස්තාවේදී මේ ප්‍රශ්නේ ඉදිරියට ආවොත් මේ කියන අපහසුකමක් නමට සම්බන්ධ වෙන්න බැරි මේ ප්‍රශ්න අහන්න බැරුණා. මේ අන්තිම ඡේදයට කලින් ඡේදයේ තියෙන්නේ සෝ රූපං න උපේති න උපාදීයති න අදිච්ඡාති කියලා ඒ ඉතින් සඳහන් වෙන මේ ඡේදය ඔබතුමාට අයිස් පොඩ්ඩක් මේ පැහැදිලි කරන්න පුළුවන් මේ පාළි පැත්තත් කියවලා මේ ඉතින් තියෙන අදහසයි නේද? ඒක ආමේ පොඩි කොටසද ආයේ ඒක ටිකක් කියන අදමට පොඩ්ඩක් මදේරුණා සත්‍ය සෝ රූපං න උපේති න උපාදීයති න අදිත්තාති මම හිතන අන්තිම ඡේදෙට කලින් ඡේදෙ වගේ ඒ රූපය මගේ ආත්මේ නොපැන්නේ දැඩිව නොගනි යන්නේ ඒක එතන සඳහන් වෙනවා. ඔව් සෝරූපං න උපේති න උපාදීයති නා දිත්තාති නේ සාමේති. මෙතනදී පරිවර්තනයේ තියෙන හැටි ඉස්සෙල්ලා බලමු. සම්පතියන ඔය ඒ ආර්ය ශ්‍රාවකකෙම මේ මාගේ ආත්මයයි රූපේට නොපැමිණෙයි නොගනී නොපිහිටයි ආගේ ආත්මයයි වේදනාවට නොපැමිණෙයි නොගෙන නොපිහිටයි කියන මේ වචන ටික තමයි තියෙන්නේ නොපැමිණෙයි න උපේති කියන එකට තියෙන තේරුම නොපැමිණෙයි න පාදීයති කියන්නේ නොගනී නාදිස්සාති කියන්නේ නොපිහිටයි කියන එක. උපේති නොපැමිණෙයි. ඊළඟට පාදීයති කියන එකට තියෙන්නේ නොගනී. ඒ නොගනී කියන එක අපි අර කියන්නේ ඒක එහෙම ඇතුරු කරන්නේ නැහැ. ඒ විදිහට දාරගන්නේ නැහැ කියන එක. නාදිස්සාති කියන්නේ ඒක පිටිකලා හිතින්නේ නැහැ. ඒක එහෙමමයි කියලා එහෙම හිතන්නේ නැහැ. කියන ඒ තේරුම තමයි මේකේ එන්නේ. එතන ගැටලුවක් තියනවාද? ඔව්. සමාධිය සඳහන් පංච උපාදානස්කන්ධය ගැන නම් එහෙම තියෙනවා. ආ කියලා ඒක අන්තිමට තියෙනවා. විඥානං උපේති න උපාදීයති න අදිත්‍යාති අත්තාමේති සත්තිමේ පංච උපාදානස්කන්ධා අනුපේතා අනුපාදින්නා දීඝරත්තං හිතාය සුඛාය සංවත් සම් සි කියලා මේ පොඩ්ඩක් අපි මේ වචන පොඩ්ඩක් පැහැදිලි කරගමුද? එතන තන. ගණේන පෙර විඥාණයට මාගේ ආත්මයයි නොපැමිණේ නොගණී නොපිහිකයි නොපිනෙන ලද්දා නොපැමිණෙන ලද්දා වූ නොගන්නා ලද්දා වූ මේ පංච උපාදානස්කන්ධයන් බොහෝ කලක් මුලේ වැඩ පිණිසට පිණිස පවත්නේ. එතනේ පස්තිනේ පංච උපාදානස්කන්ධා අනුපේතා අනුපාදින්නා දීඝරත්තං එකයි සකය සංවත්තති. දීඝරත්තං කියන්නේ දීර්ඝ කාලයක් මේක සිත් සුඛ කිනේක පවතිනවා. ඒක මෙතන වචන දෙක තමයි මේ අනුපේතා අනුපාදින්නා කියන වචන දෙක. මේ එතෙන් මං හිතන්නේ කවදා හරි ජයන්ත මහත්තයාට කවුරු හරි පාළි දන්න කෙනෙක් මේ වචන දෙකට මොන වගේ තේරුම්ද තියෙන්නේ කියලා පොඩ්ඩක් වෙන තැන්වලින් ගන්න පුළුවන් තේරුම් කියන්න පුළුවන්ද? අනුපේතා අනුපාදින්න. අනුපාදින්න කියන වචනේ හරි වැදගත්. මොකද කර ප්‍රයගෙන කියද්දී සතර මහා ධාතුවයි උපාදාය ඊ කියලා එකෙත් එන වචනයක් මම හිතන්නේ. උපාදින්න අනුපාදින්න කියන ඒවා එහෙම සම්ප්‍රදායය මහත් සාමයකන හම්බුනේ නැහැ. මම පොඩ්ඩක් බැලුවා ඇත්තම මේ ඩික්ෂනරියේ අත අනුපේතා කියන එක වචනෙන් හම්බුනේ නැහැ. ඒක මේක නැති බවයි තේන්නේ. අපි හොයලා බලමු තව ටිකක්. එරුවන් සම්මයි. හසංග මාස ඔබතුම තේරුම් ගත්ත විදිහක් කියලා නම් ඒක පිළිවත් ගන්න පුළුවන් මේ වෙලාවේ. එරුවන් සම්මයි. මට තේරෙනවා මේ ඉඳාතේ මුඛ්‍යවන්න තමයි හම්බුනේ නැහැ කියලා. මේ එහෙම ලොකු අදහසක් නැහැ. මෙතන වුණාට දැන් මේ ආයිමත් තියෙන ප්‍රශ්නය ඔළුවට ආව ප්‍රශ්නේ තමයි. දැන් මෙතන දැන් මේ හරි වෙනකොට මේ මට හිතුනේ දැන් මේ දැන් තාර්ථේ රහතන්හන්සේ ඒ අපි කියන කතා කරන වචනෙන් කතා කරනවා. මේ තත්ත්වයේ කිසි වෙන දෙයක් ඉස්තර වෙනවා නම් මෙතන අර දැන් ඔපෙන්ට පටිච්ච සමුප්පාදය දැන්න මෙතෙන්ට ඉඳලා පගන්නේ කොහොමද කියලා හිතුණා. ඒක මොකද මෙතන දැන් පංච උපාදානස්කන්ධය ගැනත් කතා වෙන ඉස්තරයක්ත් තියෙනවා. ඒ එතන ඉතින් මුලින් ඉස්තර වෙනකොට එකිනෙකට එතන විඥානය ගැන කියන කොටත් ඒකේ දැඩිව දැක්කේ නැති එහෙම ඉස්තරයක් යනවා. එතකොට ඉතින්ට දෙන්න ගෙනල්ලා අර මේ පටිච්ච සමුප්පාදය කියන එක එහෙම ගෙනත් දැම්මොත් එහෙනම් මෙතෙන්ට මේ පංච උපාදානස්කන්ධය ගැන කතා කරන්නත් අදාළ නැති ගතියකුත් නැහැ කියනවා. බලන්න මම හිතන්නේ කොග්ගගේ මාස්ටර් ඔබතුමාට ඒක ගැන විස්තර කරන්න පුළුවන් කියලා. ඔව් මෙතන මම දකින්නේ මුලින්ම ඒ කියන්නේ තමයි කිව්වා වගේ ඉස්සෙල්ලා දැන් මේ මතය ඇති වෙන්නේම සක්කාය දිට්ඨිය මත කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඒකට මුලින්ම මෙයාගේ කඩන්නේ සක්කාය දිට්ඨිය. මොකද මේක එක බොහොම පැහැදිලි මේ විෂයාකාර සක්කාය දිට්ඨිය කියන හැටි ගැනයි එක එක විදිහට මේ ප්‍රශ්න කර කර එහෙම වෙන්න බෑ නේද කියලා එයාගෙන් උත්තර ගන්න. ඒ යමක ස්වාමීන් වහන්සේගෙන් පරිපුත්ත ස්වාමීන් වහන්සේ එහෙම කියාගෙන ගිහින් මේ දැන් අර මේ මෙතන පටිච්ච සමුප්පාදේ නැහැ කිව්වේයි කියලා මට ටිකක් තේරෙන්නේ නැහැ. මොකද මේකේ අර ප්‍රත්‍යං නිසාම රූපය, සත්‍යං නිසාම වේදනාව, සංඥාව, සංකාර විඥානය කියන කතාවත් මේ විස්තර කිරීමේ සඳහන් වෙනවා. අපි අර ගොඩාක් විස්තර කතා කළේ නැතුවට මම හිතනවා එතන අර සමුදය නිරෝධය කියන තැනින් මේවයි පටිච්ච සමුප්පන්න බව විස්තර කරනවා කියලා මට නම් හිතෙන්නේ. ඇයි ඒ පටිච්ච සමුප්පාදේ නැහැ කියලා හිතුනේ කියලා පොඩ්ඩක් කැමති නම් විස්තර කරන්න. මට හිතෙන ඔක්ලේ මාත දැන් නම් දැන් මෙතෙන් මේ හරිය මටත් ඒක පැහැදිලි නැහැ. මේ හරියට මට එහෙම කියවන්න බැරි නිසා මෙතෙන්දී අර රහත් වෙච්ච தත්ත්වයම වෙනකම් නැතිලා මේ දැන් අර දැන් තමයි කිව්වාගේ සෝවාන් தත්ත්වයේදී ඒ වෙන தත්ත්වය කියනවා නම් මේක ටිකක් පැහැදිලි කරනවා නම් ලේසි වගේ කියලා හිතුණා. හැබැයි මේ රහත් වෙච්ච තනක් විස්තර වෙනවා නම් දැන් එතන අර විදියට විද්‍යාව ඉදිරිලා සංකාර නිරෝධිල ඔහම යනවා නම් එතකොට මෙතන අයි මේ පංචපාදානස්සන්ලියක් කියන එක පංචපාදානස්සන්ලියත් අයි ආනත් විඥානයක් කතා කරන මේ විදිහට ගත්තොත් ඒතර එහෙම වෙන්නේ නැහැ කියලාද? එහෙම නැත්නම් මට හිතෙන්නේ දැන් අර මෙතන පංච මේ විඥානය කියලා යදෙන් මෙතන විස්තර වෙන්නේ මෙතන විස්තර වෙන විඥානයේද අර පටිච්ච සමුප්පාදය සම්බන්ධ වෙලා අපි සාමාන්‍ය පුතග්ජනකගේ යදෙන පංච මේ පටි ඒ process එකේ තියෙන මේ විඥානය කියන එකේ වෙනසක් තියෙනව නේද කියලා හිතුවා. ඒ කියන්නේ මෙතන මෙතෙන්දි විඥානයක් යෙදෙනවා නම් ඒක අර විද්‍යාව පහළට යන වෙනස් process එකක් නේද කියලා. ඒ වගේ අදහසක් නිකන් ආව එක මම මට හරියට කියෙන්නේ නැහැ පිළිවන්ත. ඔව් මෙතන මෙහෙමනේ දැන් පටන් ගන්නකොට අපිට පැහැදිලි වෙන මේ දෘෂ්ටියක ඉන්න කෙනා සත්‍යන ස්වභාවයේ ඉන්න කෙනාටයි මේක දේශනා කරන්නේ. මේ යමකාම දුරුමාන්තිමට මේ පිළිගන්නවනේ නම් අර ඒ කාලේ නොවන නැති කාලේ මෙහෙම හිතුවා. දැන් පරිස් ස්වාමීන් වහන්සේගේ දේශනාව අහලා අවබෝධ කරලා, ඒ කියන්නේ පෙර නොවන නැත්තව මට ඒ ළමක දෘෂ්ටියේ අයිස්සාරි පුත්තස්සා උත්තවිරයන්ගේ මේ ධර්ම දේශනාවේ අපා ඒ ළමක දෘෂ්ටියද ප්‍රහීන විය. ඊළඟට මා විසින් ධර්මයද අවබෝධ කරන ලද්දේයි. ඉතින් මෙතන දැන් අර මේ සාමාන්‍ය මට්ටමක, ඒ කියන්නේ බුදුදහමත් තේරුම් අරන් නැති මානසික මට්ටමක ඉඳලා අපි සාමාන්‍ය කෙනෙකුට ජන මට්ටමක ඉඳලා ඊළඟට මේක සක්කාය දිට්ඨිය කැඩෙන විදිහට ධර්මයේ දේශනා කරනවා. එතකොට ඒකෙදී අපිට තේරුම් ගන්න පුළුවන් සම්මා දිට්ඨිය ඇති වෙනවා. ඔක්තර සම්මා දිට්ඨිය ඇති වෙනවනේ. ඒ ලෝකෝත්තර සම්මා දිට්ඨිය ආවට පස්සේ ඒ කරන්න තියෙන්නේ රහත් වෙනකම් කරන්න තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධෙම උදේවය නැත්නම් අනිත්‍ය සංඥාව වඩන්න. ඒ වගේ සෝවාන් වෙන, සතරදාගාමී වෙන, අනාගාමී වෙන, රහත් වෙන්න කරන්න තියෙන්නේ ඒකමයි. මෙතන මේ වෙනම විඥානයක් කියන එකක් මට තේරෙන්නේ. ඒ ಜಾති පහේ කියන විඥානය ගැනම තමයි මේ කතා කරන්නේ. ඒකට ඒවයි ඒ පහ පිළිසිඳ දකින්න. ඒවයි ඇත්ත ඇති ඇති යථාභූත ස්වභාවය දකින්න අවශ්‍ය කරුණු ටික තමයි මෙතන දකින්න ඕන කොහොමද කියලා විස්තර කරගෙන යන්නේ. අපතම ඊට අමතරෝ විඥානයක් කියන්නේ එතන තහක් නාට පස්සේ කතාවත් මොකක්ද ඒ වගේ දෙයක්. ඔබ පොඩ්ඩක් මතක ගන්න මම මුලින්ම හිතාගත්තේ දැන් මේ අන්තිමට යනකොට මේ රහත්ත්ව සත්‍යයකදී යෙදෙන විදියක් ගැන ඒ රහත්ත්ව සත්‍යය ගැන විස්තර වෙනවා කියලා මේ මුතුලින්ද තමයි මට ගැටළු ආවේ. මොකද එහෙම නම් මෙතන ආයෙත් කියනවා මේ ඔබ විසින් මේ පංච උපාදානස්කන්ධය උපදින නොවහොත් දැඩිව නොගන්නා ලද්දා උපදෙස් කරගෙන ඉන්නවා. හොඳයි මම හිතනවා අපි ඒක තරමක පැහැදිලි කිරීමක් ලැබුණා කියලා අපි ඉදිරියට සාකච්ඡා කරමු. මේ වචනවල තේරුම ගත්තොත් මේ උපාදීති කියලා කියන්නේ මේ අල්ලා ගැනීම කියන අර්ථය. ඒක උපේති කියලා කියන්නේ එළඹෙනවා නැත්නම් පැමිණෙනවා කියන අර්ථය. ඒක උද අනුපේතා කියන්නේ එහෙම එළඹෙන්නේ නැත්තෝ කියන එක. එහෙම එළඹෙන්නේ නැත්තෝ අනුපාදින්නා කියන්නේ ඒ විදිහට මේ අල්ලා නොගන්නෝ කියන අර්ථය වගේ නෝවාහු කියන විදිහට පරිවර්තනය කළා තින්නේ. එතකොට අනුපේතා කියලා කියන්නේ ඒ විදිහට මේ පංච උපාදාන සංදේශයට නොපැමිණි කියන එකයි. ඒ වගේ නොපැමිණෙන්නෝ කියන අර්ථය තමයි අනුපේතා කියන වචනේ ගන්න වෙන්නේ කියලා තමයි තේරෙන්නේ. උපේත කියන එකේ අනුපේත කියන දුරුත වචන හැටියට තමයි තියෙන්නේ. හොඳයි, පෙරවන් සන්නය කොබ්ලගේ මහත්මයා, මම හිතනවා අද අපේ සාකච්ඡාව නිමා කරන්න කාලය තියෙනවා. නමුත් මම ඔබතුමාට අවසාන වශයෙන් යොමු කරන්න මේකේ සාරාංශයක් වශයෙන් අපිට පොඩ්ඩක් සාරාංශය මත කරවත් දෙන්න. ඊට පස්සේ අපි ඉස්ලා මහත්මයා කියන වෙලා සාකච්ඡාව නිමා කරමු. කොබ්ලගේ මහත්මයා, පෙරවන් සන්නය. ඔව්, පෙරවන් සරණයි. මේ වගේ සූත්‍ර අපි සාකච්ඡා කරන්නේ මොකද මේවා සාකච්ඡා වෙනවා අඩුයි, සමහර විට අපිට අහන්න ලැබිලත් නැහැ. ඇත්තටම මම මේ නිදියස සීතර තමයි මේක පළවෙනි ඉතරේට දැක්කේ 102ක් ඇතුළත. ඉතින් මේ වගේ දේවල් මේ දේශනාවල තියනවා කිව්වහම අපිට ඒවා දැනගන්න එක උදව් වෙනවා. මම හිතන්නේ අපි යම්කිසි වැරදි දෘෂ්ටියක හිටියොත් බුදුදහම වරද්දගෙන හිටියොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මෙහෙමයි කියලා හිතාගෙන දේශනා නොකරපු එකක් අපි හිතාගෙන හිටියොත් ඒක අපි ඉන්න භයානක තත්ත්වයක්. මේක මම හිතනවා මත මේක දකින්නකොට හිතුණා අපේ බෞද්ධයෝ අතරින් විශාල පිරිසක් ඉන්නේ රහතන් වහන්සේ මරුණයෙන් පස්සේ උපදින්නේ නැහැ කියන මතේ. අපි කතා කරනකොටත් අහන්න ලැබෙන්නේ ඒක. ඒකට හොඳ උත්තරයක් මේකේ මේ දේශනාවලම ත්‍රිපිටකේන තියෙන තැනක් විදියටයි මම මේක දකින්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මය මෙහෙමයි ගන්න කියලා ඒ කාලෙත් කියපු ස්වාමීන් වහන්සේලා සිටියා. ඒකට ඒ සාතන් වහන්සේ නැරුණාම සත්‍ය නැහැයි කියන කතාව මම හිතනවා අපේ කායයට හිතලා බලන්න වැදගත් තැනක් කියලා. ඒක කොහොම ලස්සනට එකණින් පටන් අරන් ඒ දෘෂ්ටිය තියෙන්නම සුතඥන මනසටයි කියන එක මේ සූත්‍රයේ කියන අපිට පැහැදිලියි. එතකොට ඒ දෘෂ්ටිය නම් අපි ඉන්නේ, ඒ මතේ නම් අපි ඉන්නේ, ඒ ඒවා නිවැරදි කරගන්න අවශ්‍ය දේවල් ටික මේක තියෙනවා. එතකොට මේ අපි අර නිකං ධර්මයක් අහලා තිබුණාට මේ වචන ටික වෙනම බැලුවා සාෝපමන් ධර්ම එකක් නේ. රූපය අනිත්‍යයි, මේ දුකයි, විපරිණාම සහිතයි, මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මෙ නෙමෙයි කියලා කොහොම තටපාඩමින් දන්නවා. ඒ දැනගත්තට ඒක අවබෝධයක් කියලා තමන්ටම චෙක් කරගන්න උදව් වෙන තැන් තමයි මේ වගේ තැන්. දැන් අපි මේ කතා කිව්වට අපි සිතන් ඉන්න අදරහතන් වහන්සේ මෙරුණායින් පස්සේ නැහැයි කියලා. ඒ තමන්ගෙන්ම අහන්න ඕන තැන්. එතකොට එහෙම කියනවා නම් දැන් ඒවා හදා ගන්න, ඒ තමන්ගේ දැක්ම පිරිසිදු කරගන්න මම හිතන්නේ මේ වගේ දේවල් සාකච්ඡා කරන එක ගොඩාක් ඉදව් වෙනවා. ඒ කියන්නේ ධර්මය එකපාරට සමහරට අවබෝධ නොවුණත් අපි ධර්ම සාකච්ඡාවක් තුළින් සමහරට එක්කෙනාගේ අදහස් එක්ක ඒවා සාකච්ඡා කරනකොට දැන් Taman ඉන්න තැනම හරි කියලා ගන්න නැතුව ඒක එක්කෙනාට යන පිළිවත් ඉතින් ඒ එහෙම විවෘතව සාකච්ඡා කළොත් මම හිතනවා අපි හැමෝටම ඒකෙන් උදව්වක් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ වගේ මේ තේරවාදී විශේෂයෙන් මේ යමක සූත්‍රයේ මම ලොකු වැදගත්කමක් දකිනවා. මොකද මේවා බෞද්ධ කියලා බුද්ධාගම දන්නවා, අපි භාවනා කරනවා, මේ මාර්ගේ වඩනවා කියලා හිතන්නේ කියලාත් ඉන්නේ මේ වගේ නැතවල. අපි තවත් උත්සාහ කරමු මේ වගේ තියෙන සූත්‍ර පුළුවන් නම් හොයාගෙන ඒවා සාකච්ඡා කරන්න. මොකද ඒවා උදව් වෙයි හැමෝටම ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න. මේ ක්ෂණ සම්පත්තිය ලැබුණ වෙලාවේ අපි ඒක අතවල ඉඳලා නිකන් නැරිලා යන්න නැතුව ඒ වැරදි දෘෂ්ටි තියනවා නම් ඒවා පිරිසිදු කරගෙන ධර්මයෙන් ප්‍රයෝජනයක් ලැබලා ධන සම්පත්තියෙන් ප්‍රයෝජනයක් ලබා ගන්නම උදව් වෙයි කියන අදහසින් තමයි මේ සාකච්ඡාවල යෙදෙන්න ඕන ඒවායින් ප්‍රයෝජනයක් ගන්න ඕන කියන පණිවිඩය තමයි සාරාංශයක් වශයෙන් මට කියන්න තියෙන්නේ. ඒක බලන්නත් හැම තිස්සෙම මෙන්න මේ ජාති පහ ගැන රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පහ ගැන අපිට හොඳට ඉන්නකලා බලන්න වෙනවා. එතන තේරුම් ගැනීම මතන තමයි අපි එක එක දෘෂ්ටිවලට වැටෙනවා නම් වැටෙන්න පුළුවන් තියෙන පුළුවන්කම තියෙන මේ තේරුම් ගැනීම අදුවත් නිසා අපිට අපි ඒක දහමට ගලපලම තේරුම් ගන්න උත්සාහ කළොත් බොහොම වටිනවා කියලා තමයි මට හිතෙන්නේ. තේරුවන් සරණයි. ඔස්සේවා සම්මකෝගල් දීමාඥා හොඳයි අපි ශික්ෂා මහත්මිය කියමු අද සාකච්ඡාව නිමසන්න කියලා. ශික්ෂා මහත්මිය තේරුවන් සරණයි. තේරුවන් සරණයි අමලනාතුම. ඇත්තටම කෝගල් දීමාඥා කොටස් තියෙන්නේ සූත්‍රයේ සාකච්ඡාවට නැවත ලැබෙන මේකට කතා කරපු එක ගැන. මොකද ඇත්තටම මේ කතා කරන්නේ තවත් යමක හාමුදුරුවන්ගේ සහෝදරියක් ගැන හිතෙනවා. මේ කොච්චර ඇහුවත් හෙටත් නැගිටින රහතුන් වහන්සේ ගැන මේ විදිහටම කතා කරනවා ඉතින්. ඒ ඔබතුමා විස්තර කරනකොට ආපු අදහස් ටිකක් පොඩි කතාවලින් ඉදිරිපත් කළොත් මට හිතුණා අපිට ටිකක් හිතන්න දෙයක් ඇති වෙයි කියලා. මොකද ඉතාම ධර්මදර පින්වත් ස්වාමීන් වහන්සේගේ දේශනාවක උන්වහන්සේ කියන මේ රෙදි කෑලි ටිකක් කෝටු කෑලි ටිකක් අරගෙන පඹේ හදලා වෙලක ගහලා තියෙනවා. පඹේ අපි කතා වෙනස් කරමු. යම් කිසි රූපයක් හදලා වෙලක ගහලා තියෙනවා. ඔය වෙලේ ගහලා තියෙන රූපයට ඉතින් නමක් දෙනවා පඹයා කියලා. පඹයා කියලා නම දුන්නට පස්සේ ඊට පස්සේ ඒහා පැත්තේ ඉඳගෙන අහනවා මේ අර මිනිහා දන්නවනේ ඔය මිනිහා හදලා තියෙන ඊශ්වරයා. දැන් ඔය මිනිහට ඔය මිනිහා පින්පව් කරන කෙනෙක් වෙන මොන යනවා ඔය මිනිහා. ඔය මිනිහා තියන්න වටින්නේ නැහැ. ඒ ආදි වශයෙන් අර පඹයා ගැන කතා කරනවා දෙපැත්තේ ඉඳගෙන කච්චිය. ඔතින්ට එනවා බොහොම ඥානවන්ත කෙනෙක් ඇවිල්ලා කියනවා අපි යමු එතනට කියලා. එතනට යමු කියලා ගියාම අර කතා කරපු ඔක්කොම නිශ්ශබ්ද වෙන මොකද මේ ඇත්ත දැක්කහම. කවුද මේ පඹයා කිව්වේ? මොකටද පඹයා කිව්වේ? මෙන්න මෙහෙම මෙහෙම මේ පහක් එකතු වෙවි එකතු වෙවි හැදෙති විනාශ වෙන එකට නමක් දීලා ඊට පස්සේ නෑ යන්නේ කොහෙද ආවේ කොහෙන්ද? ආදි වශයෙන් අපි හිතන්න ගන්නවා කියන එක තමයි මේ උදාහරණේ තේරුම් ගත්තේ. ඒ වගේම කොගලි මහත්මයා අද සාකච්ඡාවේ ඉතාම මේ සූත්‍රයේ හිතගත්ත තදම තැන තමයි අර කොහොමද මේ වදකේ අමරන්නේ කියන එක. ඒ උපමාව ඉතාමත්ම හිතගත්තා. මොකද මේ වදකේ අපිට අහු වුණොත් යම් කිසි විදියක මෙන්න මේ වදකේ තමයි මේක කරන්නේ. ඉතින් මේ උදාහරණේ කියනවා සාධිතිගාන්නන්සේ මේ අත් එකේ යාළු වෙන්න ඕනේ. මොකද මෙයා මෙම කරන්නේ හැංගිලාඳගෙන. එයා හැංගිලාඳගෙන මේ කරන දේවල් අල්ලන්න බෑ. ඒ නිසා එයත් එක්ක හොඳට යාළු වෙලා එයත් එක්කම ඉඳගෙනම තමයි එයාව මරන්න ඕනේ කියලා. ඉතින් එතන ඉතාම ලස්සන තැනක් තියෙනවා. අනේ එතන පටිච්ච සමුප්පාදයේ ඉහළ කොටසට සම්බන්ධ වෙන බවක් තේරෙනවා. එයාගේ වශයෙන් අපි තේරුම් ගත්තොත් සිදුවන යම්කිසි දෙයක් තියෙනවනම් මෙතන මේ අපේ මෝඩකම නැතිවීමක්ම තමයි වෙන්නේ. සත්‍ය දැකීමද කියලා ඒ විදිහට තමයි හිතට හැඟීම් එන්නේ අදහස් ආවේ. ඒකට මේ වදකේ තේරුම් ගන්න උත්සාහය කියදින් මේ වදකේ අපිටම වැඩ කරනවාද කියන එක තියෙන අපි කියලා අරන් තියෙන මේ පහ තුල මේ දෙලි දෙලි යන මේ වදකේද මේ ඔක්කොම කරන්නේ කියන එක අපි දැකලා තියෙනවාද? කවුද මේ දෙපාන්දර නැගිටිනු යනවා බහිනවා දත්ම දිනන මොන හොදම යනවා වැඩට යනවා. කවුද නිවදකයත් එක්ක අපි මුළු දීක දීර්ඝ කාලයක් එනවා අපි දෙකලා තියෙනවාද? අන්නේ වදකයව අපි සුවාගත්තුතින් වදකයත් එක්ක යාළු වෙලාම වදකය යම් කිසි දවසක තේරුම් අරගෙන එම නැති කිරීම ගැති වුනොතින් මෙවැනි ප්‍රශ්න අපිටුල නැගෙන එකක් නෑ කියන එක තේරුම් ගත්ත පොගල්ගේ මහත්මයායි උපමාවත් එක්ක ඉතින් බොහෝම පින් අද දවසෙත් මම හිතන්නේ අපි තාමත්ම උතුම් සූත්‍රයක් ඉතාම උතුම් ආකාරයෙන් විස්තර කරගත්ත යම් කිසි දෙයකට අපිට නොතේරුණා නම් ඒ අපේම තියෙන ඉතුරු වෙලා තියෙන අවිද්‍යාව නිසාමයි කියලා අපි තේරුම් ගන්නවා. ඒ නිසා රහතන් වහන්සේ මරණය මත ඉන්නවද නැත්ද කියන එකට කලින් මේ මම කියන පුද්ගලයා ඉන්නවද නැත්ද කියන එක තේරුම් ගැනීම උත්සාහය තමයි දෙන්න බලමු කියන ඒ අදහසත් එකතු කරමින් අද දවසේ සාකච්ඡාව නිමා කරන්න කැමති මාචාර්ය පොගලගේ මහත්මයාට තමත් අපින් මේ සූත්‍ර නැවත වරක් සාකච්ඡාවට ගැනීම ගැන ඒ වගේම දලොත් මහත්මයාටත් මේ කරන කල්‍යාණ මිත්‍රය ඇසුර ලබා ගැනීම ගැන අනේක වාරයක් ලැබෙන්න ඕන. මොකද මේ ආශ්‍රය නැත්තම් අපිට මේ දේවල් මේක තීරු ගන්න බැරි වෙලා යනවා. පොගලගේ මහත්මයා කිව්වා වගේ ජන සම්පත්තිය අපෝසේ යමක් සිද්ධ වුණොත් ඒක මහා අපරාධයක් වෙනවා කියන එක ටිකෙන් ටිකම තේරුම් ගන්න මේ වගේ සූත්‍ර අපි සාකච්ඡා කරන්න ඕනේ කියන එක තේරෙනවා. දැන් තමාත්මටත් ගොඩාක් තියෙන හැම වෙලාවකම අපිට ඉතාම ලොකු ආදරයෙන් කරුණාවකින් මේ දේවල් පැහැදිලි කිරීම ඉදිරිපත් වීම ගැන වගේම නැවතත් සැලොත් මහත්මයාගේ අසනීප තත්ත්වයෙන් ගැන අපි මතක් කරලා කල්‍යාණ මිත්‍ර හැම දිනම එතුමාට ඉස්මල් සුව ප්‍රාර්ථනා කරමු. සිරුවන් සරණයි. සිරුවන් සරණයි.